ආරබත නික්කමත යොංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ වියස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ගෞරවනීය හඳුරන් වහන්සේලගෙන අවසරයි. අදත් අප සිරිත් පරිදි සිදු කරන සංඝසරණ නැන කෙරෙන ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ බුදුදහමේ තියෙන මූලික කරුණු ටිකක් කිසියම් විදියකට පෙළගස්වන්නයි උත්සාහ කරන්නේ. ධර්ම මාර්ගයේ යද්දී අපට වැදගත් වෙන ඉතාම අත්‍යවශ්‍ය කරුණු ටිකක් අපි මෙහිදී සාරාංශගත කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්මයේ දේශනා කළා. අපි කියනවා 84,000ක් ධර්මස්කන්ධය කියලා. නැත්තම් ත්‍රිපිටකය සාමාන්‍යයෙන් ගත්තොත් පොත් 57කට දැනට තියෙනවා. ඉතින් අන්නේ ඔක්කොමගෙම කරුණු අපි විමසල බැලුවොත් ඒ වගේ තියෙන වඩාත්ම හරවත් කරුණු ටික එකට ගොනු කරලා අපි අපට ලැබිලා තියෙන කාලය අනුව පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තියම් බුද්ධ ශාසනය කියන එක. ශාසනය කියන එක සසුනටත් කියනවා අනුශාසනෙටත් කියනවා. මැසේජ් එක කියන එක. ඒතං බුද්ධාන ශාසනම්. අනුශාසනා කියලත් කියනවා, ශාසන කියලත් කියනවා, හසුන කියලත් කියනවා සිංහලෙන් අපි. එතකොට බුදුහාමුදුරන්ගේ මැසේජ් එක මොකද්ද කියන එක. ඒක කෙටියෙන් සඳහන් කරනවා නම් ගාථාවකින් සඳහන් වෙනවා සබ්බපාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියලා. දැන් මෙතෙන්දී කාරණා තුනක් අවධාරණය කළ තියෙනවා. සබ්බපාපසකරණං කියන එකෙන් අපාගත මාර්ගයේ වළක්වීම. අපායට යන එක වළක්වන එක තමයි බුදුදහමේ මූලිකම පරමාර්ථය උනේ. දෙවෙනි එක කුසලස්ස උපසම්පදා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපට ලෞකික කුසලයේ කියලා ගන්න පුළුවන්. එතකොට ලෞකික කුසලය කම්මසගතා සම්මාදිට්ඨිය පාදක කරගෙන අපි සුගතිගාමි වෙන කරන දේවල්. ලෞකික කුසල්. නැත්තම් පින කියන එක. දාන සීල භාවනා කියන එක. අනිත් දේ තමයි සචිත්ත පරියෝදපනම් සිත දමනය කිරීම, සංවර කිරීම, පිරිසිදු කිරීම. මෙන්න මේක තමයි රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං කියලා කියන්නේ. රාග, දෝස, මෝහ කියන ප්‍රධාන අකුසල මූලයන්ගෙන් සිත සපුරා නිදහස් කර ගැනීම. අවසාන වශයෙන් ගත්තොත් අපට අවිද්‍යාව තමයි දුරු කරන්න තියෙන්නේ. මුලදී අපි රාග දෝස දෙක නැත්තම් පංච නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරනවා. නැත්තම් සීලෙන් තදංග වශයෙන් යටපත් කරනවා. සමාධියෙන් විස්කම්බන වශයෙන්, විදර්ශනාවෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහින කරනවා. මුලදී අපි ලෝභ දේශ නැත්තම් පංච නීවරණ අඩු කරගෙන ඇවිල්ලා අවසානය කරන්නේ අවිද්‍යාවම නිරුද්ධ කරන එක. අවිද්‍යා අනුසයම නිරෝධ කිරීම. අවිද්‍යා අනුසය සම්පූර්ණම නිරුද්ධ කරන කම්ම කෙලෙස් තියෙනවා. සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් මුල් අවස්ථාවේදී නිරුද්ධුණාට කාමරාග පටික කියන දෙක ඊළඟ අවස්ථාවේදී නිරුද්ධ වුණත් අවසාන කෙලෙස් ටික අවිද්‍යාව තියෙනකම තියෙනවා. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යා කියන එක. මෙන්න මේ විදිහට මේ කෙලෙස් සම්පූර්ණයම දුරු කිරීම තමයි සචිත්ත පරියෝදපණං කියන මට්ටමේදී සිදු කරන්නේ. මේ විදිහට ධම්මග අපට කෙටියෙන් හඳුනා ගන්නට පුළුවන්. මේ ධම්මග ගැන අප සාකච්ඡා කරද්දී අපට දැක ගන්න පුළුවන් ලක්ෂණය තමයි අපට මේ ධහම ලැබෙන්න ප්‍රධාන වශයෙන් අපි අතීතයේ කරා වූ මහත් වූ කුසලයක් අපට හේතු වෙලා තියෙනවා. එකක් තමයි සුගතියක් ලැබිලා තියෙනවා. සුගතිය ගත්තොතින් මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී අපි සුගතියක් කියලා කියනවා. ධර්මයේ පිළිපදින්න තියෙන අවස්ථාව. නැත්තම් බ්‍රහ්මචර්යාව රකින්න තියෙන ස්ථාන විදියටයි සැලකන්නේ. බ්‍රහ්මචර්යාව කියන එකේ අර්ථ ගානක් තියෙනවා. ප්‍රධාන අර්ථයක් තමයි ආරියෂ්ටාංගික මාර්ගය කියන එක. අක්කන කියලා සූත්‍රයේ දැක්වෙනවා අපට සුගතියක් අහිමි වුණොතින් නැත්තම් ස්කන්ධ හතරක පැවැත්මක් ආවොතින් නැත්තම් ස්කන්ධ දෙකක පැවැත්මක් ආවොතින් ස්කන්ධ දෙක කියන්නේ අසඤ්ඤ සත්‍ය කියන එක. ස්කන්ධ හතරක පැවැත්මක් කියලා කියන්නේ අරූපාචර බ්‍රහ්මලෝක. එතකොට ධහමෙන් ප්‍රයෝජන ගන්න නම් එකාතකින් සුගතියක් වෙන්න ඕන, අනෙත් අතින් ස්කන්ධ පංචකයක් තියෙනත් ඕන, පංචවෝකරභවයක් වෙන්නටත් ඕන. භවගත්තුතින් කොටස් තුනකට බෙදෙනවා. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියලා. ඒකවෝකාර කියන්නේ එක ස්කන්ධයක් පමණක් තියෙන ස්ථාන. අසඤ්ඤ සත්‍ය කියන එක සිත නැති වම කය ඇති බම තලයේ කියන්නේ ඒකයි. සිත නැහැ, කය විතරක් තියෙනවා. ඊළඟට සිත මිස කය නැති බම ලෝක සතරකි. අරූපාචර බ්‍රහ්ම ලෝක, ආකාස අනංචයතන ආදී බම ලෝක හතර. එතකොට මේ ස්ථාන දෙකේදී සෝතාපන්න වෙන්න බෑ කෙනෙකුට. සෝතාපන්න වෙච්ච කෙනෙකුට ඊළඟ මාර්ග ඵලවලට යන්න පුළුවන්. ධර්මතාවයක් ඉදිරිය වැඩෙනවා ඒක. නමුත් මුල්ම අවස්ථාව සෝතාවදානේ පඤ්ඤාව ලබා ගැනීම වශයෙන් ප්‍රධාන වශයෙන් සුතමේ ඥානෙ ලබා ගැනීමේදී ස්කන්ධ පංචකයක් තියෙනට ඕන. ශරීරයක් තියෙනට ඕන, හිතක් සහිත. අනේක ඊටම වැදගත්. ඒතර මේ ස්කන්ධ පංචකය පාදක කරගෙන තමයි මේ ධහම තමන්ට ලැබෙන්නටත්, ඒ ජීවිතයෙන් සපුරා ක්‍රියාත්මක කරන්නටත්, එහි උපරිම ප්‍රයෝජන ලබන්නටත් පුළුවන්කම තියෙන්නේ. අනින්සාම තමයි රෝහිතස සූත්‍රයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඉමස්මෙන් ඒව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්මේ ලෝකංච පඤ්ඤපේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංති කියලා. මේ බඹයක් පය සහිතෝ සංඥා සහිතෝ මේ ජීවිතය මතමයි චතුරාර්ය සත්‍ය පණවන්නේ කියලා රෝහිතස කියන සූත්‍රයේ සංයුතනිකයි දේවතා සංයුත්තේ. මෙන්න මේ වගේ දේශනාවලින් මේ ස්කන්ධ පංචකයක තියෙන වැදගත්කම අපට තේරුම් ගන්නට පුළුවන්. මේ ආකාරයට අපට එකාතකින් සුගතියක් ලැබිලා තියෙනවා, අනෙත් අතින් පංචවෝකාර භවයක් ලැබිලා තියෙනවා, තවත් පැත්තකින් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. සුගතියක් ලැබුවත් අපට ධාමයේ ප්‍රයෝජන ගන්න බෑ. අපි මන්දබුද්ධික වගේ අවස්ථාවක් වුණොතින් ඒ අවස්ථාවලුත් අපි පසුකල තියෙනවා. ඒ සියලු ආකාරයෙන් සුසුකන් තිබුණත් උපතින්ම දැඩි මිත්‍යා දෘෂ්ටික පවුලක නම් ඉපදෙලා ඉන්නේ. ඒත් ඇතැමිට ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට බෑ. දැන් බලන්න, අපි යම්කිසි පවුලක ඉපදුනා නම් ඒ ඉපදිච්ච පවුලේ දැඩිවම විශ්වාස කරා නම් අපේ ආගමේ විතරයි සුගතිගාමි වෙන්නේ, අපේ ආගමෙන් බැහැරයි ඔක්කොම අපාගත වෙන්නේ. ඒ අනිත් අය අපාගත වීමෙන් වළක්වන්න නම් ඒක නම් මරන්න ඕන. ඒකena ඊටාම රළු ආයුධයකින් සීකලපනාව තියෙන වෙලාවක යා මැරුවටින් තමයි එයාට කරන්න ලොකුම යහපත යා සුගතිගාමි වෙන්නේ. ඒකයි කරන්න ඕන. ඒක මම කරොතින් මටත් දිවි ලෝක යන්න පුළුවන්, ඒ මැරිච්ච කෙනාටත් දිවි ලෝක යන්න පුළුවන්. මේ මතය දැඩියොම විශ්වාස කරන පවුලක අපි ඉපදුනා නම් මොකක් වේද? හිතා ගන්නවත් බෑනි. මේ මතේ 100%ක්ම විශ්වාස කරන, ඒ අනුව වැඩ කරන පවුලක නම් අපි ඉපදුනේ, අපේ ජීවිත කොහොමද වෙන්න තිබ්බද? හිතා ගන්නවත් බෑනි. බලන්න අපි එතනින් වැලකිලා ආපු එකම ඇති අපට. මෙන්න මේ විදිහට බලනකොට අපි මේ මිත්‍යා දෘෂ්ටික භවයෙන් මිදුණා කියන එක අපට ලොකු භාග්‍යයක්. අපට නිවනට නොගියත් අඩුගානේ දෙමෝපියන්ට සලකලා වෙනත් කෙනෙකුට උදව්වක් උපකාර කළා සුගතිගාමි වෙන්න හරි අවස්ථාව තියෙනවා අපට. බෞද්ධ නොවුනත් කෙනෙකුට මේ දැඩි මිත්‍යා දෘෂ්ටික භවයෙන් මිදෙච්ච තැනක ඉපදෙලා ඉන්නවා. ඉතින් ඒකින් අපි හුඟක් වාසනාවන්තයි. අනිත් දේ තමයි ඒ දහම ආන්නට පුළුවන් සුදුසු වටා පිටාවක ධර්මයේ තියෙන පරිසරයක සහ අපේ පෞල් පරිසරයත් ඒ මත තියෙන අවස්ථාවක ඉවදෙන ලැබීම. මෙන්න මේක අපට පුබ්බේච කත පුඤ්ඤතා කියපු විදිහට පෙර කළා වූ පින්ින් අපට ලැබිච්ච දෙයක්. ඒ විතරක් නෙවෙයි අපි පැවිදි වෙච්ච හැටියට අපි ඊටත් වඩා ගෞගානක ඉහළ තලයකට ඇවිල්ලා තියෙනවා. මේ ශාසනයේ පැවිදි වීම, උපසම්පදාවාදී මේ වගේ සුවිශේෂී වරප්‍රසාද ලැබීම අපිට කියන්න බැරි තරම් භාග්‍යයක් විදිහට සලකන්න පුළුවන්. මේ අතින් බලන විට අපේ ආධ්‍යාත්මික ගමනේ ගමනමඟ තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි පුබ්බේච කත පුඤ්ඤතා කියපු විදිහට පෙර පින් ඇති බව කියන සාධකය. ඒක තිමුණට විතරක් බෑ, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කර ඇද්දී විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒතෝ විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී න වංකජාතෝ. ඒතු එන්න විඤ්ඤෝ පුරිසෝ නුවණැති මිනිසුනි, අසටෝ කපටි නොවන, අමායාවී මායාකාරී නොවන න වංකජාතෝ. වංක නැති නැත්නම් අවංක. මෙන්න මේ ලක්ෂණ ටික තියෙන මොන ධර්ම මාර්ගෙ ඉදිරියට යද්දී නැතු අපි පින්කමක් කළා අපට සුගතිගාමී වෙන නම් පුළුවන්, බැරිම නැහැ මේව නොතිබ්බත්. හැබැයි ආධ්‍යාත්මික ගමන් මඟ විශේෂයෙන් ධර්මාවබෝධය කරන්න යද්දී මේ ලක්ෂණ ටික තියෙනට ඕන. විඤ්ඤෝ අසටෝ අමායාවී න වංකජාතෝ. විඤ්ඤෝ කියන්නේ නුවණැති කියන එක. ඒකම තමයි පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා කියන්නේ. මේ ධහම ප්‍රඥාවතුන්ටයි, නුවණ නැතියට නෙවෙයි කියන කාරණය. මෙන්න මෙතෙන්දී මේ නුවණ කියන අවස්ථා තුනකින් අපට දක්වන්නට පුළුවන්. ජටා සූත්‍රයක දැක්වෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කිත්තං පඤ්ඤංච භාවයම් ආතාපි නිපකෝ බිකෝ සෝයිමන් විජඨේ ජඩම්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සපඤ්ඤ කියන්නේ මෙන්න මේ උත්පත්ති පඤ්ඤාව විදිහට ප්‍රඥාවත් කිසියම් ප්‍රමාණකින් තියෙනට ඕන. ඊළඟට නිපක කියලා වචනයක් තියෙනවා. නිපක කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. නැත්තම් ධර්මයෙන් ලබන අපේ සුතමේ ඥාණයෙන් ලබන ප්‍රඥාව කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට කිත්තං පඤ්ඤංච භාවයම්. වඩන්න ඕන ප්‍රඥාවකුත් තියෙනවා. ඒ තමයි විදර්ශනා ප්‍රඥාව. එකාතකින් උපතින් ගේන ප්‍රඥාවක් තියෙනට ඕන සපඤ්ඤෝ කියලා. ඊළඟට ධර්ම ශ්‍රවණයෙන් ඇති කරගන්න ප්‍රඥාවක් තියෙනවා. ඊළඟට සමථ විදර්ශනා වශයෙන් නැත්නම් විපස්සනා භාන වශයෙන් ත්‍රිලක්ෂණය වෙනෙහි කිරීම වශයෙන් වඩන ප්‍රඥාවකුත් තියෙනවා. මෙන්න මේ තුනම අපි දිනු කරගන්නට ඕන. මේ ප්‍රඥාවේ විවිධ ප්‍රභේද ධර්මයේ තුල විස්තර වෙනවා. විශේෂින් විභංගම් ප්‍රකරණේ ඥාන විභංගයේ කියන කොටසේ මේට දාලා කරුණු ගානක් විස්තර වෙනවා. ඥානයේ සම්බන්ධයෙන් කාරණා විභංග ප්‍රකරණේ ඥාන විභංගේ. ඊළඟට පටිසම්භිදා මග්ගේ ඥාන තෙසත්ත ඥාන විස්තර කරද්දී ඥානයේ විවිධ ප්‍රභේද දක්වනවා. යතර ප්‍රධාන වශයෙන්ම චර්යා නානත් ඥානේදී විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා කොටස් තුනක් දැක්වෙනවා. අන්න ඒකත් අපි දැනගන්න එක වටිනවා. මේ විදිහට අපි ධර්ම මාර්ගය යද්දී අපට තියෙනවන ප්‍රධාන සාධක දෙකක්. එකාන්තකින් උපතින් ගේන එකක් තියෙනවා, අනෙත් අතින් මේ පැත්තෙන් ධර්මය අහලා මෙතන දිනු කරගන්න ප්‍රඥාවකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපන විද්‍යාවේදී, මනෝවිද්‍යාවේදී මේක තමයි කියන්නේ ආර්ය හා පරිසරය කියලා. ආර්ය කියන්නේ තමන් ඉපදිච්ච මුල් කාලයේ පරිසරයෙන් මුල්ම කෙනාගෙන් ලැබෙන දේවල් නැත්තම් සසරෙන් ගේන දේ. පරිසරය කියන්නේ වටා පිටාවෙන් පුද්ගලයන්ගෙන් උකහා ගන්නා දේ. බුදුදහම ගත්තොත් ඊටත් ගැඹුරට ගිහිලා ඒ වටා පිටාවෙන් පරිසරයෙන් ගන්න දැනුම තමන්ගේම ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනට ඕන. බාහිරින් ලබන දේ ඇත්තටම අනුමාන ඥානයක්. ඒ කියන්නේ අන්වේ ඥානය කියලා. අන්නේ අනුමාන ඥානයෙන් ලබා ගන්න දේ පච්චත්තං වේදි තබ්බෝ කියපු විදියට තමන් ප්‍රත්‍යක්ෂ කරගන්නටත් ඕන. ඒ අනුමාන ඥානය අපි විශ්වාස කරන්නේ ශ්‍රද්ධාවෙන්. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුහාඳුරන්ගේ මේ ධර්ම ගැන අපි කිසියම් විදිහක ශ්‍රද්ධාවකින් තමයි පටන් ගන්නෙ. හැබැයි අදහන ගතිය ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂයෙන් නිමාටපත් වෙනවා. ධ්‍යාන වශයෙන් ගත්තත්, අභිඥා වශයෙන් ගත්තත්, මාර්ගඵල වශයෙන් ගත්තත්, නිර්වාණ අවබෝධය වශයෙන් ගත්තත්, මුලදී අනුමාන ඥානෙන්, සුතමේ ඥානෙන්, ශ්‍රද්ධාවෙන් ගන්න දේ පස්සේ ඒක තමන් පුහුණු කරලා එකාතකින් සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘත ඥාන වශයෙන් අපි මේ අවස්ථා පසුබල යනවා. සත්‍ය ඥානය කියන්නේ ඥානයක් විදිහට අපි සත්‍ය කියලා පිළිගන්නවා. කෘත්‍ය ඥානය කියන්නේ ඒක කරන අවස්ථාව, පුහුණු කරන අවස්ථාව. කෘත ඥානය කියන්නේ ප්‍රතිඵල ගන්න අවස්ථාව. Vision, Mission and Result. දර්ශනය, භාවිතය, ප්‍රතිඵලය. බොහෝ ස්ථානවල තියෙන්නේ විෂන් එකයි මිෂන් එකයි විතරයි. බුදුදහමෙහි රිසල්ට් එකක් කියනවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති කියලා. එතකොට ශ්‍රද්ධාවෙන් ආරසංග මාර්ගයට එනවා. ආරසංග මාර්ගය කෘත්‍ය ඥාන විදිහට කරනවා. ඊට පස්සේ ආරසංග මාර්ගය සම්පූර්ණා කියන්නේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තවත් කොටස් දෙකක් එකතු වෙනවා. ඒක තමයි රිසල්ට් එක. ඒක තමයි කෘත්‍ය ඥානය. සීල සමාධි ප්‍රඥා කියලා භාවිතය විමුක්ති විමුති ඥාන කියන එක රිසල්ට් එක. මේ විදිහට ධර්මය අපට කාරණා තේරුම් ගන්නට පුළුවන්. මෙන්න මේ ධර්ම මාර්ගයේ මේ ඥානය දිනු කිරීමෙහි විඤ්ඤෝ භව මේ විඤ්ඤෝ පුරිස කියන එක බුදුදහමේ නිතරම අගය කළ තියෙනවා. යමක් අහන දේ බලන නිර්ණායකයක් විදියට මෙෂර්මන්ට් එකක් විදියට කියලා තියෙන්නේ විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියන කාරණය. සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා තියෙනවා. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ හැසිරීමෙන් නෙවෙයි සාකච්ඡාවෙන් කියලා. සාමාන්‍ය ශාරීරික හැසිරීම විතරක් කෙනෙක්ගේ දිනුව බලන්න බෑ. නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඊතර දස්සනේන කියලා සංගුතනිකායේ සූත්‍රයක් තියෙනවා. කෝසල සංගුත්තේ මේකෙන් කියන්නේ වර්ණ රූපයෙන් බාහිරින් කෙනෙක් සම්පූර්ණම තේරුම් ගන්න බෑ කියන එක. ඒ තේරුම් ගැනීමේ ප්‍රධාන සාධකයක් තමයි ප්‍රඥාව සාකච්ඡාව කියන කාරණේ. මෙන්න මේ ප්‍රඥාව දිනු කිරීමේදී පඤ්ඤා වුද්ධිකර ධර්මයන් හතරක් සඳහන් කරලා තියෙනවා. පඤ්ඤා වුද්ධි කියලා සූත්‍රයක්ත් තියෙනවා. පඤ්ඤා වුද්ධි කියන සූත්‍රයෙන් ප්‍රඥාව දිනු කිරීම සඳහා ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් නිවන දක්වාම විහිදී යන කරුණු හතරක් ගැන කියනවා. මොනවද ඒ කාරණා? ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම පටිපදාව කියන එක. මෙන්න මේ හතර මුලින්දන් අග දක්වාම අඛණ්ඩවම පවත්වා ගන්නට ඕන අපි. මේවට කියන්නේ ප්‍රඥාව දිනු වෙන අංග කියලා. මේවට සෝතාපට්ටි අංග කියලාත් කියනවා. මේ හතර දිනුවාට පස්සේ තමයි බුද්ධය අවිච්ඡ ප්‍රසාදන, ධම්මය අවිච්ඡ ප්‍රසාදන, සංඝය අවිච්ඡ ප්‍රසාදන, ආරේකාන්ත සීල කියන මේ කාරණාවලට යන්නේ. මෙන්න මේ විදිහට ප්‍රඥාව ගැන බුදුතහමෙහි නිතරම අගය කළා තියෙනවා. අන්නේ ප්‍රඥාව කරා යන ගමන් මගේදී ධර්ම මාර්ගයේදී විශේෂයෙන්ම සුගතිය ගැන අවධාරණය කළා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සුගති ඉපදිච්ච සත්‍යයන් අභියස තියෙන ප්‍රධාන අභියෝගය මොකද්ද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපට ධර්මය අවශ්‍ය ඇයි? දහමක් දේශනා කරන ගුරුවරයෙක් අවශ්‍යයි කියන කාරණේ දේශනා කළා තයෝ ධම්ම සූත්‍රයේදී. ලෝකේ කාරණා තුනක් නිසායි අපට ධර්මයක් අවශ්‍ය වෙන්නේ. මොනවද ඒ කාරණා? බුදුහාඳුරෝ තයෝ ධම්ම කියන සූත්‍රය දේශනා කරනවා. එකක් තමයි ජරා කියන එක, මහලු වීම කියන එක. ඊළඟට මරණය කියන එක. ඊළඟට නැවත ඉපදීම කියන එක. ජරා, මරණ ජාති. මෙන්න මේ කාරණා තුන නිසායි අපට ධර්මයක් අවශ්‍ය වන්නේ. මෙන්න මේ කාරණා නොතිබ්බනම් අපට ධර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මේ අතරනොත් විශේෂ දෙයක් තමයි ජාති කියන එක, නැවත ඉපදීම කියන එක. අපේ මේ ජීවිතයේ මරණයෙන් ඔක්කොම අවසන් නම් අපට අමුතු වෙන දෙයක් අවශ්‍ය නැහැ කරන්න. අපි කැමති විදිහට ජීවත් වෙලා අපිට මැරෙලා යන්න පුළුවන්. වැඩි මොනොත් භෞතික ශරීරේ නිරෝගීකම විතරයි අපට අවශ්‍ය වෙන්නේ. නමුත් ඊට වඩා ගමනක් අපි යන්නට ඕන නැවත ඉපදීමක් තියෙන නිසා. අද බෞද්ධයන් විතරක් නෙවෙයි බුදුහාමුදුරු ඉපදිච්ච කාලෙත් වෙනත් ආගමලයේත් බොහෝ අය මේක ප්‍රත්‍යක්ෂයෙන්ම දැක්ක පෙළක්කය විශ්වාසයෙන් පිළිගත්තා. අදටත් බටහිර ලෝකයේ විශේෂයෙන් වර්ජිනියා යුනිවර්සිටිය එහි මනෝවිද්‍යා අධ්‍යනංශය වසර ගාණක් අඛණ්ඩව පරීක්ෂණයක් කරනවා. දැනටත් ඔවුන් ඒ පරීක්ෂණය කරමින් ඉන්නේ, දැන් අවුරුදු 40කට වැඩි. නැවත ඉපදෙන අයගේ තොරතුරු එකතු කළා, ඒ විස්තර කියන අයගේ තොරතුරු එකතු කළා, ඔවුන් අඛණ්ඩවම පරීක්ෂණ කරමින් ඉන්නේ, කේස් ස්ටඩිස් කරමින් ඉන්නේ. මුලදීම ඔවුන් ඒක ආරම්භ කරේ ශ්‍රී ලංකාවේ අයගේ තොරතුරු වලින් තමයි මුලදී පටන් ගත්තේ. ඔවුන් කලින් කරට එහි පොත්පත් නිකුත් කරනවා. අපට විටින් විටේ පොත්පතුත් දැක ගන්නට පුළුවන්. වර්ජිනියා යුනිවර්සිටියෙන් ගහන පොත්. ඔවුන් ඒ පොත්වලින් විස්තර කරනවා මේ සත්වයන් නැවත ඉපදීම සම්බන්ධයෙන් ඔවුන් විසින් කරපු අධ්‍යයනය. එහිදී මිය ගිහිල්ලා ඒ ඉපදෙන අය ඔවුන් කරන විස්තර එකතු කළා. වර්ජිනියා යුනිවර්සිටියෙන් අඛණ්ඩව කරන පරීක්ෂණයක් තියෙනවා. ඉතින් දැන් මේව දැක්කහම අපට තේරුම් ගන්න පුළුවන් අපට බුදුරජාණන් වහන්සේ කිව්ව නිසාම විතරක් නෙවෙයි. අද නවීන ලෝකය විශේෂයෙන්ම බටහිර ලෝකය ඒ පිළිබඳව කරන අධ්‍යයනය. තොරතුරු සාක්ෂි සහිතව විශේෂයෙන් පුනරුත්පත්ති කියන අයගේ තොරතුරු එකතු කළා. ඔවුන් කලින් හිටිය තැන්වලට ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ තොරතුරු බලලා කරපු සිය ගණන් අධ්‍යයනයන් ඔවුන් විසින් සංග්‍රහ විදියට පොත්පත් විදියට ඔවුන් නිකුත් කරනවා. ඉතින් මෙන්න මේ தත්ත්වයේ මත බුදුදහම තුල මේක විශේෂයෙන් සඳහන් කරනවා. අනමතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බාකොටි නපඤ්ඤායති. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං ආදි වශයෙන්. මේ සසරෙන ගමනේදී මුල කෙරවලා පනවන්න බෑ කියලා. මුල කෙලවර පනවන්න බෑ කියලා සඳහන් කළා. ඒ තරම් අති දීර්ඝයි කියලා. මේන ගමනේදී අපට මව නොවෙච්ච, පියා නොවෙච්ච, සහෝදරය නොවෙච්ච, සහෝදරිය නොවෙච්ච, බිරිඳ නොවෙච්ච, ස්වාමි පුරුෂයා නොවෙච්ච කිසිම කෙනෙක් හොයාගන්න බෑ කියලා. ඒ තරම් දීර්ඝ කාලයක් අපි මේ ආවේ කියන එක. ඒ විතරක් නෙමෙයි, මේන ගමනේදී අපි අම්මගෙන් බීපු කිරි එකතු කරවතින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ විතරක් නෙවෙයි, අපි එකම අම්ම කෙනෙක් අම්මක් ගත්තත් අම්ම වෙනුවෙන් අඬපු කඳුළු එකතු කරවතින් මහා සාගරයේ ජලයට වැඩි කියලා. මේ වගේ අනමතග්ග සංයුත්තේ විශාල වශයෙන් මේ ගැන කරුණු අනාවරණය කළ තියෙනවා. අන්න එන ගමනේදී අපට තියෙන ලොකුම අභියෝගයක් තමයි මේ සුගතිය ලබාගත්තු අය විදිහට මෙතනින් පස්සේ දුගතියට වැටෙන්න තියෙන අවදානම. මෙන්න මේ අවදානම තමයි අපි මුලින්ම අවම කරගන්නට ඕන. ඇතැම් විට අපි ඉතාම ගැඹුරු ධර්ම කාරණා කියලා සාකච්ඡා කරනවා. ඇතැම් විට අපේ දැඩි ආසාවන්, දැඩි ද්වේෂය ආදී තියෙන්න පුළුවන්. ඒව තිබුණොත් ඇතැම් විට අර අපි ධර්ම කාරණා වලින් කරපු දේවල් වල ප්‍රතිඵල ලැබෙන කලින් ඇතැම් විට අපේ අරහිත අපිට සිදු වීම නිසා අපිට දුගති ගාමී වෙන්න සිද්ධ වෙනවා. දැන් කෝසල මල්ලිකාවගේ සිද්ධියත් එහෙම එකක්. ඇයි විශාල දානයක් දීපු කෙනේ, අසද්දෘශ මහා දානි දීපු කෙනේ. නමුත් ඇයටවත් සුගතිගාමි වීම පහසු දෙයක් උනේ නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉනෝ ලොකු පින්කම් කරෝතින් සුගතියයි කියලා. දානමය පින්කම් කරයි කියලා. ඒක හේතු වෙන්න පුළුවන්. හැබැයි අපට ඒකාංශිකයකින් විතරක් කියන්න බෑ. සුගතිගාමි වෙන්න තියෙන ප්‍රධානතම සාධකයේ විදිහට බුදුදහමෙන් සැලකන්නේ සීලය කියන කාරණේ. පංචශීලය. ඒතර පංචශීලයෙන් කරන්නේ මොකද්ද? පංචශීලය රකින්නවා කියලා කියන්නේ ලෝභයේ දේශයේ සම්පූර්ණ නැති කිරීම නෙවෙයි. ඔහුගෙන් ලෝභය තිබ්බට ඔහු සොරකම් කරන මට්ටමට ලෝභේ නෑ ඔහුගේ. එතකොට ලෝභයේ ගැටලුව එකාතකින් කාමවර්ධව හැසිරෙනවා නම් අනිත් එක සොරකම් කරනවා නම් අන්න ඒ දෙක නොකරන මට්ටමට හිත පාලනය කරගෙන නම් තියෙන්නේ ඒ කියන්නේ ඔහුට දුගතිගාමී වීමට තියෙන අවකාශය බොහොම අඩුයි කියන එක. ඔවුන් ඒකෙන් බේරෙන්නට යම් කිසි විදියක උත්සාහයක් දරනවා කියන එක. අනිත් පැත්තෙන් ඔහුගේ ද්වේෂය තිබ්බට ඒ ද්වේෂයේ හේතුවෙන් ඔහු ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ද්වේෂය තියෙනවා. තිබ්බට ප්‍රාණඝාතය කරන මට්ටමට යන්නේ නැහැ ඔහු. ඊට මෙහෙම ඔහු බේරෙනවා. ලෝභයේ තිබ්බට බොරුවක් කියන මට්ටමට යන්නේ නැහැ. බොරුවකින්වත් ඔහු කිසි දෙයක් උපයන්නේ නැහැ. වංචාවෙන් කෙනෙක් වංචා කළ දෙයක් ගන්න මට්ටමට යන්නේ නැහැ. ඒකෙන ඔහුගේ ලොකු දිනුවක් ඒක. අනේ නිසා සලකන ඔය පංචශීලය කියන එක පුඤ්ඤාභිසන්ද කියලා පුණ්‍ය ගංගාවක් කියලා. අනිත් දේ තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියලා. නැත්තම් බුද්ධි අවිච්ඡා ප්‍රසාදන, ධම්මේ අවිච්ඡා ප්‍රසාදන, සංඝේ අවිච්ඡා ප්‍රසාදන කියන කාරණේ. මෙන්න මේ මට්ටමට අපි ඉන්නවා කියන අපේ හිතේ හුඟා කකුසල මිදිලා කියන එක. අපි දවසට වැඩිපුර වාර ගානක් බුදුහාඳුරුව ගැන මතකේ අපට එනවා නම් බුදුරජාන් වහන්සේ මතක් කරව ගමම් අපේ හිතේ ලොකු ප්‍රසාදයක් හටගන්නේ. උන්වහන්සේගේ තිමිච්ච ගුණත් එක්ක අපි ජීවත් වෙනවා වගේ. සංඝරත්නය ගැන සිහි කරනකොට අපට හිතේ ලොකු ප්‍රසාදයක් තියෙන්නේ. සරුත් හාඳුරෝ, මොගලං හාඳුරෝ, මහකාශ්‍යප හාඳුරෝ මේ ආදී නික්ලේශී ආර්ය උතුමන් ගැන සිහි කරන වෙලාව අපේ හිතේ ලොකු ප්‍රසාදයක් තියෙන අවස්ථාව. ඒ වගේම ධර්ම කරුණ මෙනෙහි කරන අවස්ථාව. අපි ඉගෙනගත්තු ධර්ම කාරණා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ චතුරාර්ය සත්‍ය, පංචශීලය, සීල සමාධි ප්‍රඥා මෙන්න මේ වගේ කරුණ මෙනෙහි කරන මොහොතේ අපේ හිතේ අකුසල හුඟක් යටපත් වෙලා තියෙන අවස්ථාව. එතකොට මෙන්න මේ කරුණ බුදු දම සංඝ කියන තෙරුවන් සරණ යාම, පංචශීලය ආරක්ෂා කිරීම, පුණ්‍ය ගංගා විදිහට සනාහ කරනවා, පින් උල්පත් විදිහට සනාහ කරනවා. ඊළඟ කාරණේ තමයි ලෞකික ජීවිතේ වඩාත්ම ඉහළම කුසලයේ විදිහට සලකන්නේ මෛත්‍රී වැඩීම. මෛත්‍රී වැඩීම කියන එක අපි හුඟක් අහලා තියෙනවා. නමුත් අහලා තියෙන එකයි පුහුණු කරන එකයි අතරේ ලොකු පරතරයක් තියෙනවා. ඒක ඉහළ මට්ටමට ආවට පස්සේ ඇත්තෙම අපට ලොකු ලෝභකම් කරන්න බෑපඩ. විශේෂයෙන් මෛත්‍රියේ ඉහළම එක්සැම්පල් එක දක්වනවා අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් දිහා බලන වගේ කෙනා කලින් බලන කියන එක. ඇයි එහෙම කියලා තියෙන්නේ? ඒ මට්ටමට එනකොට කෙනෙක්ගේ කොච්චරනම් කෙලස් අඩු වෙලාද තියෙන්නේ? දරුවෙක් ළඟදී අම්මගේ ළඟ ලෝභකමක් නැහැ. ද්වේෂයක් නැහැ. මාන්නයක් නැහැ. ඊර්ෂ්‍යාවක් නැහැ. පළිගැනීමක් නැහැ. දැන් බලන්න ලෝකේ බරපතල වරදක් කරපු කෙනෙක් දඬුවමකට ලක් වුණොත්, එල්ලුම් ගහට නියමුණොත් ලෝකයන්ෙත් හැම දෙනෙක්ම කියන්නේ මොකද්ද? ඒ වරදට හොඳම දඬුවම මේ දෙන්නේ කියලානේ. හැබැයි බලන්න ඒ දඬුවමට නියම කරපු වරදකාරයාගේ අම්මා හිටියොත් කොහමද? අම්මා හිතන්නේ කොහමද? අම්මා හිතයි අනේ මේ දඬුවම දරුවට නොගිහිල්ලා මට දුන්නම් හොඳයි කියලානේ. ඉතින් බලන්න මෙන්න මේ මට්ටමට හිත දිනුනා කියලා කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් අපේ දිනුව. ඒ විතරක් නෙවෙයි අපේ මෛත්‍රියේ මට්ටම අපටම තේරුම් ගන්න පුළුවන්. ආයි බාහිර කාගේවත් අපට රෙකමෙන්ඩේෂන් ඕනේ නැහැ. කොහොමද බලාගන්නේ? තමන් එක්ක අමනාප කෙනෙක් දිනු වෙනකොට තමන් හිතන්නේ කොහොමද? අමනාපයෙන් නොනේ ඇත්තෙම තමයි එක මනාප කෙනෙක් හරි තමන් පසුකල්ල යද්දි තමන්ට වඩා දිනු වෙද්දී තමන් හිතන්නේ කොහොමද? ඒ වගේම වෙනත් කෙනෙක් අසාර්ථක වෙනකොට කරදරවලටපත් වෙනකොට තමන් ඒ ගැන කොහොමද හිතන්නේ? නැත්තම් තමන් එක් අමනාප කෙනෙක්ව තමන්ගේ ළඟම ඥාතියෙකුට කරදර කරපු කෙනෙක් දිනු වෙනකොට තමන් හිතන්නේ කොහොමද? නැත්තම් එවැනි කෙනෙක් කරදරයට පත් වෙනකොට තමන් හිතන්නේ කොහොමද? මෙන්න මේකෙන් තේරුම් ගන්න පුළුවන් අපි කොච්චර ආධ්‍යාත්මික ගමනක ඉන්නවද කියලා. කරණීමේත සූත්‍රයේ කැ දේශනා කරන්නේ යන්තං සන්තං පදං අபிසමෙච්ඡය කියලා දක්වලා කාරණා ගානක් ඇවිල්ලා සබ්බේ සත්තා බාන්තු සුගිතත්තා කියලා. යම් ශාන්ත පදයකට එන කැමති නම් මෙන්න මේ මට්ටමට මෛත්‍රී වඩලා අර මාතාය තනියම් පුත්තම් මට්ටමට එන්නට ඕන. මේක තමයි අපේ මානසික නිරෝගී භාවය බලන විදිය. අපි කොයිතරම් මානසික දියුණුවක් තියනවද, කොයිතරම් අපේ මානසික රෝග අඩුද කියලා අපට මප ගැන බලාගන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ ආධ්‍යාත්ම ගමනේදී මෙන්න මේ මට්ටමට කෙලෙස් අඩුනා කියලා කියන්නේ විශේෂයෙන් තෙරුවන් සරණ යාම, පංචශීල ආරක්ෂා කිරීම, මෛත්‍රී වැඩීම. මෙන්න මේ කරුණ වලින් අපේ හිත දියුණු කරගත්තා කියලා කියන්නේම අපේ අපාගත වෙන්න තියෙන අකුසල් හුඟකින් අපි නිදහසල තියෙන්නේ. මාර්ග වල නොලැබුවත් සෝවාන් නොවුනත් අපට අප ගැන ලොකු සාතිකයක් තියෙනවා අපි අපාගත වෙන්නේ නැහැ කියලා. සාමාන්‍ය නිදහසින් වෙලාවක මැරිච්ච වෙලාවක විතරක් නෙවෙයි. ඇතැම් විට ලෙඩ වෙල හුඟාකල් දුක් විඳලා මැරුණා. ඒ විතරක් නෙවෙයි හදිසි අනතුරකින් මැරුණා. නැත්තම් වෙනත් කෙනෙක්ගේ ප්‍රහාරයකට ලක් වෙලා මැරුණත් විතරක් නෙවෙයි. ඇතැම් විට ලොකු වරදකට දඬුවමක් විදියට ලැබුණා මරණය. විතරකුත් නෙවෙයි. ඇතැම් විට අපි නොකරපු වරදකට අපට ලොකුම දඬුවම ලැබෙන්න පුළුවන්. එහෙම වෙච්ච ප්‍රමාණ ලෝකේ ඉන්නවා. වෙනත් කෙනෙක්ගේ වරදකට අපි වරදකරු වෙන්න පුළුවන් සමහරලාට. දැන් අපි මැද පෙරදිග හරහා ගුවන් යානකින් යද්දි අපේ යාළුවෙක් දීපු බඩුවකුත් අපි අරන් යනවා. බෑකේ දාගෙන ලංකාවට දෙන්න. ඇතැම් විට ඒකේ වැරදියක් තිබුණොත් සිංගප්පූරුව හරහා යද්දි වෙන දේ දන්නවනේ නේ. අනේ මේක මගේ නෙවෙයි මගේ යාළුවෙක් දුන්නේ කියලා ආයේ නිදහස් වෙන වෙලාවට. ඒ නිසා අපේ ගමන මගදිම නතර වෙන්න වෙනව, ගමනාන්තයට යන වෙන්න හැමුණා. මේ ජීවිත ගමන වාසන් වෙනව ට්‍රාන්සිට් එකේ සමහරට. ඒ නිසා අපට එවැනි කර්ම නැහැ කියලා අපට සාතිකයක් වෙන්න බෑ. අපි කාගේ ළඟත් ওই කර්ම තියෙන්න පුළුවන් සමහරට. ඒතරං සසර දිගු ගමනක් අපි එන්නේ. දැන් බලන්න මුගලන් හාමුදුරන්ට අත්වෙච්චි ඉරණම. උන්වහන්සේට කොච්චර ඉරිදි බලාදිය තිබුණද? දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය විමාන සොලවපු කෙනෙක්. හැබැයි ඒ වගේ බලවත් ශක්තියක් තිබුණත් කර්මයට යටත් වෙන සිද්ධ වුණා. එවැනි අයට අග්‍ර ශ්‍රාවක වෙන තරම් පිනක් තිබුණාට එහෙමනම් අපි වගේ අයගේ කොයිතරම් කර්ම තියෙන පුළුවන්ද? සසර කරපු කර්ම. අන්න ඒ නිසා මෙන්න මේ කර්ම මැඩගෙන සුගතිගාමී වෙන්න තියෙන මෙන්න මේ කඩේම පසුකල යන තමයි බුදුදහමෙහි අනුශාසනා රාශියක් දක්වලා තියෙන්නේ. මේකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. ඥාන විභංගෙහි මේ කම්මස්සකතා ඥානය ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට කර්මයේ පිළිඳ විශ්වාසයෙන් හැකිතා දුගතිගාමී නොවන විදිහට හේතු වෙන ප්‍රබලම කර්ම ටික අප විසින් ජීවිතය තුල කළ තියෙනට වන්. බොහෝ දෙනෙක් ඇහුවාම කියන්නේ ඔව් අපි මාසිකව දානයක් දෙනවා, කඩන පින්කමට උදව් කරනවා, බලු කපුට දාන දෙනවා, අසරණයට සලකනවා, මේ ආදී පින්කම් වටවරුවක් කියනවා. හැබැයි ඒ කියන කිසිවක් මේ කියන පුඤ්ඤාභිසන්ද පුණ්‍ය ගංගා ලිස්ට් එකට අයිති වෙන්නේ නැහැ. ඒකයි හේතුව. ඒවා පින්කම් තමයි. නමුත් ඒවා ප්‍රබලම පින්කම් නෙවෙයි. අනේ ප්‍රබලම පින්කම් මොනවද කියලා ධර්මයේ තුල විශේෂයෙන් සංඛාරුප්පති සූත්‍රයේදී දක්වලා තියෙනවා. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියලා. ඒ හැතරනොත් ශ්‍රද්ධාවත්, සීලයත්, මෛත්‍රියත් කියන මෙන්න මේ කරුණු ප්‍රබලම සාධක විදිහට දක්වන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ප්‍රධානතම අනුශාසනාවක් උනේ මෙන්න මේ අපාගත වෙන්න ඉන සත්‍යයන් හැකිතාක් දුරටින් වැළැක්වීම. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේත් ඒකට උපරිම උත්සාහ කළා. රහතන් වහන්සේලා විශේෂයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත යනකොට නිතරම යන්නේ දුප්පත්ම අයින්න වයසකම අයින්න වීදිවල තමයි පිණ්ඩපාත යන්නේ. මරණාසන්න අයින්න වීදිවල ඇයට බණ කියලා ලොකු ගැඹුරු දහමකට යන්න පුළුවන් කමන්නේ. ආමාසයෙන් ඒගොල්ලන්ගෙන් දානය පිළි අරගෙන යාල සුගතිගාමි වෙන්න හරියට උදව් කළා තියෙනවා. මහා කාශ්‍යප හාමුදුරන් කියන්නේ දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. දුප්පත් මයින වීතිවල තමයි පින්නපාති කියලා තියෙන්නේ. දලිද්ද විසිකා, කපන විසිකා කියලා ආදී නම් වලින් තියෙනවා. විසිකා කියන්නේ වීතිය කියන එක. දිලිඳු අයින වීතිවල තමයි මහා කාශ්‍යප හාමුදුරු බොහෝ විට පින්නපාති කියලා තියෙන්නේ. ඉතින් ඒකෙන් උත්සාහ කළ තියෙන උන්වහන්සේලා මේ දුගතිගාමි වෙන්නේ මුදවන්න. ඒ විතරක් නෙවෙයි රහතන් වහන්සේලා තමන්ගේ අතීතගත ඥාතීන් ඇතැමිට අම්මල තාත්තලා අපාගත වෙලා ඉන්න අය ඒ මුදවන්නට කටයුතු කළ තියෙනවා. සරුත් හාමුදුරුව තමන්ගේ අතීතගත අම්ම කෙනෙක් ප්‍රේතියක් වශයෙන් ඉන වෙලාවේදී ඈ වෙනුවෙන් පින්කමක් කළ ඈ සුවපත් කරපු ආකාරය දැක් වෙනවා. ඒ වගේම බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ පූජා කිරීමට සමගාමීව කරපු මහා පින්කමෙන් ඒ පින ඥාතීන්ට අනුමෝදන් කරලා මුළු කල්පයක් තුළ තමන් නමින් මිය ගිහිල්ලා හිටියේ ඥාතීන් විශාල පිරිසක් සුගතිගාමි කළ තියෙනවා. ඉතින් මේ විදිහට ධහම තුල මේ දුගතිගාමී වීමෙන් වළක්වන්නට ලොකු උත්සාහයක් දරලා තියෙන බව පේනවා. ඉතින් සමහර අය කියනවා මේ පින් අනුමෝදන් කිරින් නැහැ, ඒව අදාළ නැහැ, පරලොවක් නැහැ ওই කතා කියන අය ඉන්නවා. එහෙම අපි පිළිගත්තොත් ඉතින් බුදුදහමෙන් සැලවිතු ප්‍රමාණයක් අපට අයින් කරන්න වෙනවා. 84,000ක් ධර්මස්කන්ධෙන් ඇතැමිට 40,000කට වඩා එහෙම උනොත් අයින් කරන්න වෙනවා. ඒව අයින් කරන්න ගියොත් ඉතින් දහම තුල මෙන්න මේ සසර ගමනක් නිසාම තමයි නිවන කුත් දේශනා කළේ. නැත්තම් නිවනක් අපට අවශ්‍ය වෙන්නේම නැහැ. හැබැයි ඒ අතර විශේෂ කාරණයක් දක්වනවා මේ අපාගත වීමෙන් මිදෙනා වගේම බුදු දහම තුල මේ වර්තමානයේ තියෙන ගැටලුවට ඍජුවම අවධානය යොමු කළ තියෙනවා. විශේෂයෙන් ඉහළින්ම ධර්මය හොයාගෙන ආපු අය ඒ ධර්මයට ඇවිල්ලා තියෙන්නේ මරණයෙන් පස්සේ ජීවිතයක් ගැන අපේක්ෂා වෙන්නේ නෙවෙයි. උන්ට අවශ්‍යලා තියෙන්නේ මේ මොහොතේ තියෙන දුක නිදහස. ඒකට හොඳම රෙෆරන්ස් එකක් විදිහට අපිට කියන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ තියෙන රට්ඨපාල සූත්‍රය. රට්ඨපාල සූත්‍රයේ තරුණ සිටු කුමාරයෙක් පැවිදි වුණා. ඔහුගේ දෙමාපියන්ට හිටියේ එකම දරුවා කෝරවේ කියන රටේ. උන්ට රට්ඨපාල කියලා කියන්නේ රටට කිසියම් වෙසෙනයක් වෙච්ච වෙලාවේදී තනියම උනත් මුළු රටටම කෑම දෙන්න පුළුවන් මට්ටමේ ධනය තිබිච්ච කෙනෙක්. එවැනි දෙමව්පියන්ට හිටියේ එකම පුතා තමයි රට්ටපාල කියලා කියන්නේ. ඔහු බොහොම ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච අයගෙන් ප්‍රධානතම කෙනෙක්. ඉතින් මේ හාමුදුරුවෝ මහාන වෙලා ධර්මාවබෝධය ලැබුවට පස්සේ රටේ රජතුමාගේ උද්‍යානයේ ඇවිල්ලා විවේකීව වාසය කළා. ඒ ඉන්න වෙලාවේදී රජතුමා අහනවා ස්වාමීනි මම දැකලා තියෙන බොහෝ දෙනෙක් පැවිදි වෙන්නේ මහලුණාට පස්සේ. මහනු වෙලා කවුරුවත් සලකන්නේ නැතුණාට පස්සේ මහන වෙන. දුරුණාට පස්සේ. සමහර අය මහන වෙන්නේ ඥාතීන් කවුරුවත් නැති හින්දා. සමහර අය මහන වෙන්නේ ලෙඩ වුණාම. සමහර අය මහන වෙන්නේ දුප්පත්කම නිසා. ඇතැම් අය මහන වෙන්නේ දුප්පත්කම නිසා හිට පිළිතුරක් වශයෙන් සමහර අය මහලු වීම නිසා ඊට පිළිතුරක් වශයෙන් සමහර අය ඥාති මිත්‍රාදීන් නැති නිසා මේ ආදී හේතු නිසා තමයි බොහෝ දෙනෙක් මහනේ. නමුත් ඔබ වහන්සේට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මහලු වෙලත් නැහැ, ඥාති නැති වෙලත් නැහැ, තම අම තාත්තත් ඉන්නවා. ධනෙ නැති වෙලත් නැහැ, ධනයත් හොඳට තියෙනවා. හොඳට නිරෝගීකමක් තියෙනවා. යෝන් බව, තරුණ බවත් තාම තියෙනවා. එහෙම තිබෙද්දී ඇයි මේ කාලෙම මහනුනේ කියලා ඇහුවා. එතකොට රට්ටපාල හාමුදුරුවෝ කියනවා රජතුමනි මම පැවිදි වෙන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. මොනවද කාරණා හතර? පළවෙනි කාරණේ තමයි උපනීයති ලෝකෝ අද්දෝ. ඊළඟට ටිකක් බොන්න පොඩි හඳුර හඳුර ටිකක් බොන්න. මුල්ම කාරණේ තමයි උපනීයති ලෝකෝ අද්දෝ. ටික ටික මේ සත්‍යය මහලු බව කරා දිරාපත් වීම කරා යනවා. එතකොට මහණෙන හේතු වෙච්ච පළවෙනි කාරණය තමයි මහලු වීම කියන සාධකය. මහලු නොවි ඉන්නව නම් ධර්මයේ හැසිරෙන්න ඕනේ නැහැ. මේ තියෙන ලස්සන නිරෝගිමත් ශරීරය ටිකෙන් ටිකේ ලස්සන බව, නිරෝගී බව, ශක්තිමත් බව අඩු වෙලා ක්‍රමයෙන් අපි වෝකර් එක හැරමිටිය කරා ඇඳ කරා යන ගමනක් මේ. අනේ නිසා මහණුනේ කියලා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ. අනවිස්සරෝ කියන්නේ තමන්ට තමන්ගේ ජීවිතය ගැන අධිපති බවක් නැහැ, පාලනයක් නැහැ, හසුරවන්න පුළුවන් කමක් නැහැ. අපි ලෙඩ වෙද්දී, මහලු වෙද්දී, අපි කැමති විදියට ලෝකය නොපවතිනකොට අපට ලෝකය පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අපේ පාලනයෙන් තොරයි මේක. අන්නේ තමන්ට තමන්ව පාලනය කරන්න බැරි නිසා තමන්ගේ ජීවිතය ගැන තමන්ට අධිපති බවක් නැති නිසා මම පැවිදි වුණා කියලා. ඊළඟට කියනවා අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනිය. මේ ලෝකේ නොඑක් දේවල් තිබුණට අස්වාමිකයි සැබෑ හිමිකරුවන් නැහැ. කලින් කාලේට හිමිකරුවන් මාරු වෙන දේවල් මේ තියෙන්නේ. සදාකාලික හිමිකමක් නැහැ. ඇතැමිට අපි හිතනවා පත්වීම ස්ථිරයි කියලා නේද? පත්වීම ස්ථිර වුණාට ජීවිතය අස්තේනයි. පත්වීම ස්ථිර වුණාට රිටයර් වෙන්න ඕන කවදාද විවේකම යන්න ඕන හැමදාම ජීවිත කාලෙම රැකියාව කරන්න බෑ. පත්වීම දෙනකොට නම් ස්ථිර පත්වීමක් කියලා තමයි දෙන්නේ නේද? නමුත් විවේකම යනකොට ඒකට ආදාළ නැහැ. විවේකම යන සිද්ධ වෙන. මෙන්න මේ නිසා අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියම්. සියල්ලක්ම අත්තරල යන්නට ඕන. අස්වාමිකයි මේ ලෝකේ. අපි සන්තක දේවල් භෞතික දේවල් වලින් වෙනලන සිද්ධ වෙනවා. අවසාන වශයෙන් අපේ ශරීරුණුත් අපට වෙනලන සිද්ධ වෙනවා. මෙන්න මේ නිසයි මම දහමට ආවේ කියලා. ඊළඟ කාරණය තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. නිතරම ලෝකයේ ඌණයි කියන මදේ කියන හැඟීමෙන් ඉන්නේ. අතිත්තෝ අතෘප්ති කරයි, තණ්හා දාසෝ තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. කොච්චර ලැබුණත් තමන්ගේ තෘප්තියක් නැහැ. අතිත්තෝ අතෘප්ති කරයි නතුට්ටි කියන එක. සතුටක් නැහැ. ලද දෙයින් ලදා යථාලාව සන්තුටිය අපට නැහැ. මෙන්න මේ කරුණේ සෑමම් මහණුනේ කියලා කිව්වා. මේ කාරණා කෙටියෙන් කිව්වේ. කෙටියෙන් කිව්වම රජතුමාට එච්චර තේරුනේ නැහැ. රජතුමාහනෝ ස්වාමිනී ආයි පොඩ්ඩක් මට මේක පැහැදිලි කරලා දෙන්න කියලා. ඊට පස්සේ ලස්සන උපමාලින් කියනවා. පළවෙනි කාරණේ උපනීයති ලෝකෝ අද්දෝ. ටිකෙන් ටික මහලු වෙනවා කියන එක. රජතුමාගෙන් අහන රජතුමෙන් දැන් ඔබට කොහමද? දැන් ස්වාමිනී මට අවුරුදු 80ක් වෙනවා. රජතුමනි ඔබ ඉතාම තරුණ කාලේ බද්දරි යවන කාලේ ඔබ කොහමද හිටියේ? ස්වාමිනී මම ඒ කාලේ ඇත්තස්ත්‍රිය පාබල සිවුරංග සෙනඟ පිරවරාගෙන මම බිමින් ගියත් මට හිතුනේ මම උඩින් යන්නේ කියලා. මගේ තරුණ කාලේ මට එහෙම හිතුනේ කියලා. රටපලහඳුර අහනවා රජතුමනි දැනුත් එහෙම හිතනවද කියලා. අනේ ස්වාමිනී මොනවයි හිතේන දැන් මේ හැරමිටි වාරුවෙන් මම යන්නේ බොහොම දුර්වලයි දැන් මේ ගැහි ගැහි යන්නේ ඒ කාලේ තිමිජ ශක්තිය දැන් නැහැ කියලා. අන්නේක තමයි උපනීති ලෝකවද්දෝ කියලා කියන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කියනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. ඒ කියන්නේ තමන්ට තමන් ගැන අධිපති බවක් නැහැ කියන එක. තමන්ට තමන් ගැන අධිපති බවක් නැහැ කියන එක. එතෙන්ද කියනවා රජතුමා ලෙඩ වෙලා ඉන්න අවස්ථාවේදී තමන්ගේ ඥාති මිත්‍රාදීන් සේවකයන් ගෙනලා කිව්වටින් තමන්ගේ මේ ලෙඩෙන් ටිකක් ගන්න කියලා. එයාට දෙන්න පුළුවන් හැකියාවක් අධිපති බවක් ඔබට තියෙද කියලා. අනේ ස්වාමීනි එහෙම දෙයක් නෑ, එහෙම කරන්න පුළුවන් කමක් නෑ කියලා. ඊළඟ කියනවා අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන්. හරි ලස්සන උපමාකයකට කියනවා. කියනවා රජතුමනි ඔබ යම්කිසි දවසක මිය යනවා. මිය ගියාට පස්සේ ඔබේ අවසන් කටයුතු කරාට පස්සේ නැවත ඔබ ගෙදරට ආවතින් හිටිය තැනට ඒ ඔබේ ඥාතීන් අර දේපළ ටික නැවත දෙනවද කියලා ඇහුවා. නෑ යනකොට නම් කියන්නේ මැරෙනකොට නම් අනේ මාව දාලා යන්න එපා අපිවත් අරන් යන්න කියලා කියන්නේ. හැබැයි ගිහිල්ලා මාසෙකින් දෙකකින් එන්න බලන්න ආයි. අර දේපළ ටික අපි ගුණානුස්මරණ උත්සව ඔක්කොම කරනවනේ නේද මැරිච්ච අය වෙනුවෙන්. ඒ මැරිච්ච එක නෑ බැලි වෙලා තාවතින් කොහොමද එනවට කැමතිද අපි? ගුණකතන ඔක්කොම කරනවනේ. අනේ මේ නැති වෙච්ච පාඩුවයි දරා ගන්න බෑ අපට ඒ වගේ කෙනෙක් නෑ කිය කී කියනවා. හැබැයි එයා ආවතින් කොහොමද? ඇතැම්මිට ගේට්ටුවෙන් ඇතුළටවත් ගන්න නෑනේ. ඒ දේපළ මොනවාක්වත් දෙන සූදානම් නෑ. රජතුමාගේ මේ ප්‍රශ්නේ ඇහුවා. ඕක තමයි රජතුමනි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන් කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා තවත් ලස්සන කාරණයක්. මේ අතීතෝ තණ්හා දාසෝ කියන කාරණය. රජතුමනි යම්කිසි වෙලාවක ඔබ දැන් මේ මහලු වෙලා ඉන්න අවස්ථාවේදී ඔබ මරණාසන්න වෙච්ච අවස්ථාවේදී ඔබට ඊටාම හිතවත් විශ්වාසවන්තදායේ ඇමතියෝ හතර දෙනෙක් හතර දිසාවෙන් ඇවිල්ලා කියනවා රජතුමනි අහවල් පැත්තේ හොඳ ශස්ත්‍රීය රටක් තියෙනවා දුර්වල හමුදාවක් ඉන්න අල්ලගන්න පුළුවන් රටක් තියෙනවා කියලා නැගෙනහිරිනුත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා බටහිරිනුත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා උතරුණොත් කියනවා. එතකොට රජතුමාගෙන් අහනවා රජතුමනි ඒ වගේ අවස්ථාවක් වුණොත් ඔබ මොකද කරන්නේ කියලා. දැන් ඔබ මරණාසන්න මොහොතේ ඉන්නේ. හැබැයි අර වගේ ඇමතිවරු හතර දෙනෙක් කියනවා මෙන්න මේ පැත්තේ හොඳ රාජ්‍ය හතරක් තියෙයි කියලා. රජතුමා කියනවා ස්වාමීනි මම මැරෙන මොහොතට හැලි කරින් අර රාජ්‍ය හතරත් අයිති කරගෙන තමයි මගේ යටතර අන්තිම මම යන්නේ කියලා. ඔන්න ඔක තමයි රජතුමනි ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හාදාසෝ කියන්නේ කවදාවත් මේ තෘප්තියෙහි අවසානයක් නැහැ තෘෂ්ණාවට දාසල ඉන්නේ කියන එක. මේ කාරණා හතරෙම පේනවා ඇත්තෙම. මරණයෙන් පස්සේ ජීවිතයක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ ඔක්කොම කරුණු ටික මේ ජීවිත කාලෙම තියෙන ගැටලු හතරක් මේ කියන්නේ. අපිට කිසිදාක ළඟා වෙන්න බැරි කරුණු හතරක් මේ කියන්නේ. මෙන්න මේ නිසා තමයි අපි දහමට එන්න ඕන කියන එක. රටපාල සූත්‍රයේ ලස්සන සූත්‍රයක් මේ. කිම් බණෙම කියනවා වහන්සේලා. මම කියන රටේ කරුණ හතර මතක තියාගෙන ඉඳලා කෙටියෙන් ඒ කරුණ හතර ලොකුවට සූත්‍රයක්. ඒ සූත්‍රේ වැඩිපුරම කියන්නේ ආමඳුරු මහණ වෙන කරපු සහය තමයි තියෙන්නේ. පොවාසේ යෙදিলা දවස් ගානක් නිරහාරව ඉඳලා ලොකු සටනක් කළා තමයි මහණුනේ. ඒ කරුණ ටික තමයි බණට බොහෝ විට අපි බණවල දිස්තර කරන්නේ. නමුත් මේ කරුණ හතර තමයි මේ සූත්‍රයේ තියෙන ප්‍රධානතම සාරය. මෙන්න මේ කරුණු හතරත් එක්ක බලනකොට අපට පේනවා ඇයි අපි දහමකට එළඹෙන්න ඕන කියන කාරණේ. මෙන්න මේ කරුණොත් එක්ක එකට යනකොට අපි එකාතකින් සුගතිගාමි වෙන කාරණා කියන විතරක් නෙවෙයි අනිත් දේ තමයි බුදුදහමේ ප්‍රධානතම හරය චතුරාර්ය සත්‍ය කියන කාරණේ. බුදුදහමේ සම්පූර්ණයෙන්ම හදවත වගේ තමයි චතුරාර්ය සත්‍ය කියන කාරණේ. ඇයි ඒකට හේතුව? මේ චතුරාර්ය සත්‍ය තුළ තමයි ලෝකයේ ස්වභාවයත්, ලෝකයේ හටගන්න හැටිත්, ලෝකයේ නිරුද්ධ කිරීමත්, ඒ නිරුද්ධ කරන මාවතත්. බුදුදහමේ තියෙන සියලුම කාරණා මෙන්න මේ හතරට ගොනු කරන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා. මේ මිහිමත ඉන්න සත්‍යයන්ගෙන්, ගොඩබිම වෙන සත්‍යයන්ගෙන් සියලුම සත්‍යයන්ගේ පාපියවර ඇතාගේ පාපියවර මත ගොනු කරන්න පුළුවන්. අන්න ඒ වගේ යම් තාක් ධර්ම කරුණු තියෙනවා නම් ඒ සියල්ලක්ම චතුරාර්ය සත්‍ය මත ගොනු කරන්න පුළුවන් කියලා. ඒ වගේම සඳහන් කරනවා මේක ඊටාම තියුණු දෙයක් කියන එක. දැන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියපු ගමන් අපි හිතනවා චතුරාර්ය සත්‍ය පුළුවන් කියලා නේ. නමුත් ඒ තරම් සරල දෙයක් නෙමෙයි මේකයි. ඊටාම සියුම් දෙයක්. මේ චතුරාර්ය සත්‍ය නොදැනීම මතම තමයි සත්‍ය සසර මෙතෙක් කලක් යන්නේ කියන එක. දිනක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ස්වාමීන් වහන්සේලා උදෑසන පිණ්ඩපාතය යනවා. පිණ්ඩපාතය යනකොට ලිච්ඡවි කුමාරවරු දුනු ශිල්පයේ පුරුදු වෙන ආකාරය දැක්කා. කොහොමද පුහුණු වෙන්නේ? ඈතින් ඉඳලා දෙන්නේ මුහුණට මුහුණ ඉන්නවා දෙන්න මුහුණට මුහුණ ඊතල දෙකක් එවනවා. ඒවල මැදදී මේ ඊතල දෙක එකට මුණ ගැහෙලා වැටෙන්නට ඕන. මිස් වුණොතින් ඇතැම් විට එක්කෙනෙකුගේ ජීවිතයට හානියක් වෙනවා. මේක දුනු ශිල්පයේ පුහුණු වෙන එක්තරා සියුම් ක්‍රමවේදයක්. ඉතින් මේක දැකලා මේ හාඳුරෝ පුදුම වුණා. පුදුම වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ කිව්ව මැනවීම සිද්ධියක් දැක්ක කියලා. ඉතාම දක්ෂව මේක කරනවා කියලා මේ ලිච්ඡවි කුමාරවරු. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ওই කාරණේ පොඩ්ඩක් පැත්තකින් තියන්න කියලා තව කාරණයක් කිව්වා. කොහොමද? ඒ තමයි අස්ලොමක් අරගෙන අස්සේගේ ලෝම ගහක් අරගෙන ඒ ලෝම ගහ ඈතින් තියලා ඒ ලෝම ගහට කොහොමද විදින්නට ඕන රාත්‍රී කාලයේහි අකුණක් ගහන වෙලාවේදී ඒ අකුණේ සුළු ආලෝකයෙන් අර අස්ලොම හතට පැලී යන විදියට විදින්න ඕන කියලා. එතකොට මේ ඊතල දෙක එකට වැදින එකද අමාරු. අර රාත්‍රී ඊතාම ශනික ආලෝකයෙන් අර අස්ලොම හතට පැලී යන විදියටද විදින එකද අමාරු කියලා. ප්‍රතිගො මේකයි අමාරු කියලා. ආ මහණෙනි, ඊටත් වඩා අමාරු දෙයක් ලෝකේ තියෙනවා. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම ඊට වඩා සියුම් කියලා. එනිසා අපි හිතන තරම් මේක සරල දෙයක් නෙවෙයි. මේ උපමාවෙන් දේශනා කරන්නේ මේක කොච්චර බුද්ධියට ගෝචරන දෙයක්ද සහ ඒකේ කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද කියලා. මෙන්න මෙතෙන්දි මේ දුක්ඛ සත්‍ය කියන කාරණය සාමාන්‍යයෙන් අපි ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ ආදී කියන කාරණා කියනකොට අපිට හිතෙන්නේ අපිට දුක තේරෙනවා කියලා. නමුත් මේ ටික තේරුම් ගත්තට විතරක් දුක තේරුම් ගත්තේ වෙන්නේ නැහැ. මේක දුකකුත් වෙනවා, මේක දුක සත්‍යයක් වෙනවා. මේ දුක කියන එක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ගිහි කෙනෙක් වෙන්න කලින් මේ කාරණා තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්ත බුදුහාරෝ තමයි පොබ්බේ අනුනොසුතේසු ධම්මේසු කියලා දේශනා කළේ. පෙර නොයසු විරු ධම්මසක් පහළුණා කියන්නේ ඊට වඩා සියුම් කාරණයක් තේරුණා. ඒ මොකද්ද? ඒ තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියන කාරණය. කායික දුකයි චේතසික දුකත් නොවන යමක් වෙනවා නම් අන්න ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක දුක නෙවෙයි කියලා. කයින් විඳින දුකයි සිතෙන් විඳින දුකයි දෙකම හැර වෙනත් යමක් වෙනවා නම් ඒකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ඒක විඳින අර්ථයේ දුකක් නෙවෙයි. ඒක සත්‍යයක් විදියට කියන දෙයක්. ඒ තමයි මේ ඇහැට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව. අන්න එතන තියෙන රූපය ක්ලේශයක් නෙවෙයි. එතෙන්ට සම්බන්ධ වෙන රූපය කෙලෙස් සහිත නෙවෙයි. එතෙන්ට සම්බන්ධ වෙන විඥාණය කෙලෙස් සහිත විඥානයක් නෙවෙයි. ඒකට තමයි කියන්නේ පබස්සර මිදම් බෙක්කවේ චිත්තං කියලා. ඒකට තමයි කියන්නේ පකති පරිසුද්ධ මිදං විඥානං කියලා. නැත්තම් පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා ඒක සඳහන් කරනවා. මෙන්න මේ අවස්ථාව සුවිශේෂ අවස්ථාවක් කියලා අපට දැක ගන්න පුළුවන්. මේක විඥාන චර්යා කියන විග්‍රහය තුළ පරිසම්බිදා මග්ගයේ තියෙනවා. චර්යා නානත් ඥානේ විඥාන චර්යා කියන අවස්ථාවක්. මෙන්න මේ විඥාන චර්යා කියන අවස්ථාවෙන් තමයි මේක නියෝජනය කරන්නේ. මේක කුසලයක්වත් අකුසලයක්වත් නොවන අවස්ථාවක් විදිහට දැක්වෙනවා. එතකොට මෙන්න මේ විඥාන චර්යා කියන අවස්ථාව ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ වාගේම තෘෂ්ණා දෘෂ්ටි ආදී මාන ආදී කිසිඳු අවස්ථාවක් නියෝජනය කරන හේකුත් නෙවෙයි. අන්න ඒක විරාග, නිම්මෝහ, නීරාගාදී වචන ගානකින් ඒක විස්තර කරනවා. නීරාගා චරතීති විඥාන චර්යා, නිද්දෝසෝ චරතීති විඥාන චර්යා, නිම්මෝහ චරතීති විඥාන චර්යා, නිම්මාන චරතීති විඥාන චර්යා. මේ ආදී හැම තැනකම මේ නියන මුලට දාලා නිද්දිට්ඨි චරතීති විඥාන චර්යා මේ ආදී නම් වලින් හඳුන්වන්නේ මේක. එතකොට මෙන්න මේ අවස්ථාව කෙලෙස් සහිත අවස්ථාවක් නෙවෙයි. ඇහැට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව ඒක විපාක මට්ටමේ අවස්ථාවක්, ඒක ක්ලේශයක් නෙවෙයි. අන්නේ මුල් අවස්ථාව පිරිසිඳ දැනගන්නයි තියෙන්නේ. ඒක දුරු කරන්න කියලාත් නැහැ, ඒක වඩන්න කියලාත් නැහැ, ඒක ප්‍රහීණ කරන්න කියලාත් නැහැ, ඒක බාහිරිත කරන්න කියලාත් නැහැ. ඒ මුල් අවස්ථාවේ තියෙන ලක්ෂණය තමයි ඒකේ වර්ණ රූපය, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටම්බ රූප කියලා. ඒ රූපයේ මුල් අවස්ථාව විතරයි අපිට ලබලා දෙන්නේ. මුල් ඡායාව විතරයි ලබලා දෙන්නේ. ඒ ගැන ඔක්කොම තීරණ ගන්න ඊට පස්සේ මනෝවිඤ්ඤාණය. අන්නේ මුල් අවස්ථාව ගැන සඳහන් කරන්නේ ඒ මුල් අවස්ථාවේදී න පංචේ විඤ්ඤාණේහි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා විග්‍රහයක් එනවා. මෙන්න මේ විග්‍රහයත් ඊටාම වැදගත් විග්‍රහයක් විදිහට දැක්වෙනවා. පංචේ විඥානෙහි න කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා. එතකොට පංච විඥානය කියන්නේ මොනවදද? චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. එතකොට මෙන්න මේ විඥාන විපාක මට්ටමේ චක්කු විඥාන ආදීන් කිසිම දෙයක් පිරිසිදුව දැනගන්න බෑ. දැනගන්නේ වර්ණ මාත්‍රේ විතරයි. ඒක දැනගන්නේ ඊට පස්සේ, ඒක නිරුද්ධුණාට පස්සේ ඒක පාදක කරගෙන එහි සංඥා වේදනා දෙක මනංච පටිච්ච ධම්මේච උප්පාජිත මනෝවිඥානික අවස්ථාවෙන් තමයි ඒක දැනගන්නේ. ඒක මනෝවිඥාණයෙන් දැනගන්නකොට අර මුල් මට්ටමේ ඇස, රූපය, චක්කු විඥාණය, චක්කු සම්පස්සේ, රූප සංඥා, රූප සංචේතනා කියන මෙන්න මේ විපාක මට්ටමේ ස්කන්ධ ටික සියල්ලක්ම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් අපි යමක් තේරුම් ගන්න අවස්ථාව කියන්නේ හරියට අර කැම පිඟානේ උපමාවම ගන්න. අපට පේන්නේ හිතෙන්නේ මේ රූපයම තේරුම් ගන්න කියලා. වාහනේ යනකොට ඉස්සරහා drive කරන් යනකොට හිතෙන්නේ ඉස්සරහා ඉන්නේ කියලා. හැබැයි තමන් ඉන්නේ ඊට කලින් දැකපු පිටිපස්සේ තියෙන රෝද හතර උඩ තමයි ඉන්නේ. අන්නේ වගේ අපට අවිද්‍යාවට හිතෙන්නේ මේ වර්තමානයේ පේන රූපෙමයි දකින්නේ කියලා. හැබැයි ඒක තේරුම් ගන්නෙ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තේරුම් ගන්න විතරක් නෙවෙයි. ඒක තේරුම් ගන්න මොහොතේදී ඒකට පදනම් වෙච්ච මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝවිඤ්ඤාණයෙන් ගන්න දෙනුවක් තමයි තියෙන්නේ. අන්නේ මුල් අවස්ථාවට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. අන්නේක පාදක කරගෙන තමයි පස්සේ දුකක් හටගන්නේ. ඊට පස්සේ කියනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා, ඒක දුක සත්‍යයක් වෙනවා. ඒක තමයි ධම්මචක්ක සූත්‍රයේ කියන්නේ කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා කියලා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං ආදී කියලා අවසානයේ සංකෙත්තේන පංචපාදනකණ්ඩා දුක්ඛා කියන මට්ටමට එනකම් මේ කියන්නේ අර නව කර්ම මට්ටමේ ස්කන්ධ ටික. තමන් හදාගන්න ලෝකයයි ඒ කියන්නේ. අන්නේ තමන් හදාගන්න ලෝකෙට කියන්නේ දුක කියලා. හැබැයි ඒකට දුක්ඛ සත්‍ය කියලාත් කියනවා. ඇයි ඒකට දුක්ඛ සත්‍ය කියලාත් කියන්නේ? ඒක හදාගත්තේ අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික පදනම් කරගෙන මේ දුක හටගත්තු නිසා මේකට දුක කියලාත් කියනවා, දුක සත්‍ය කියලාත් කියනවා. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. ඇයි? අර දුක සත්‍ය පදනම් කරගෙන දුක හටගත්තේ. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. දුක සත්‍ය කියන්නේ විපාක මට්ටමේ ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටික තියාගෙන දුක් නොවිඳි නැයි මේ ලෝකේ ඉන්නවා. විදර්ශනාවෙන් ලෝකයේ දෙස බලන කෙනා, නැත්නම් රාගක්කය, දෝසක්කය, මෝහක්කය කරපු කෙනා විපාක මට්ටමේ ස්කන්ධ ටික තමන්ගේ ලෝකෙට ලැබුණට ඒකෙන් තමන් නව කර්ම හදාගෙන ඒක තමන්ගේ දුකක් කරගන්නේ නැහැ. ඒකෙනා තමයි දිට්ඨේ දිට්ඨමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටමින් ඉන්නේ. මෙන්න මේ தත්ත්වය මත දුක්ඛ සත්‍ය කියන අර මුල් පදනම අන්නේ මුල් දේ පිරිසින් දැනගන්නට ඕන. දැනගත්තට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියලා කියන්නේ අන්නර දුක්ඛ සත්‍ය පාදක කරගෙන තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් බාහිර ලෝකයේ තමන්ගේ හිත පතිත කරගෙන බාහිර ලෝකීය විඥානට්ටිතිය කරගෙන ඉන්නේ. අන්න එහෙම හිටිය ගමම මොකද්ද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී මෙන්න මේ දුක්ඛ සමුදය නැත්තම් මිච්ඡා පටිපදාව ආරම්භ වෙනවා. පොඩ්ඩක්වත් මග නැවතීමේ සලකුණු නැහැ. අවිද්‍යා සාගත බැලුවොත් පරිසම්පාදයේ අංග 12 මෙතනත් එක තියෙනවා. එකක් පස්සේ එකක් මුලින් කියලා කතාවක් නැහැ. අර කරුණ ටික කියන්න ඕනේ සාමයේම තිබුණට අවිද්‍යාව තියෙන තැන ජරා මරණ තියෙනවා. ජරා මරණ තියෙන තැන අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙන තැන සලායතන තියෙනවා. සලායතන තියෙන තැන භවය තියෙනවා. භවය තියෙන තැන ජාතිය තියෙනවා. ජාතිය තියෙන තැන පස්සය තියෙනවා. පස්සේ තියෙන තැන තෘෂ්ණාසගත වූ වේදනාව තියෙනවා. වේදනාව තියෙන තැන සංඛාර රැස් කරනවා. සංඛාර රැස් කරන තැන නාම රූප තියෙනවා. මේ කණු පිළිවෙලට කියන්නත් පුළුවන්, පල්ලෙහා ඇඳුළුට කියන්නත් පුළුවන්, එකක් එකක් කියන්නත් පුළුවන්, ඕන විදිහකින් කියන්න පුළුවන්. එකක් තියෙනවා නම් ඔක්කොම තියෙනවා. එකක් නැත්නම් එකක්වත් නැහැ, ඔක්කොම නැහැ. මේ එකක් හරි තේරුම් ගත්තොත් ඔක්කොම තේරුම් ගත්ත වෙනවා. එනිසා තමයි සම්මාදිට සූත්‍රයේ තියෙන්නේ සම්මාදිට ලබා ගන්න ක්‍රම 16ක් කියලා. මේ පරිසම්බාධේ කරුණු වලින් එකක් තේරුම් ගත්තත් එයා සම්මාදිටියට එනවා, එයා ආරසිංහ මාර්ගයට බැස ගන්නවා කියලා. එනිසා දුක්ඛ සත්‍ය කිනර මුල් අවස්ථාව, ඒකට ඇතිවන අවිද්‍යාසගත ආසාව පරිසම්බාධේ ගමන් කිරීම, දුක්ඛ සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය කියන්නේ අන්නේ අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක. අවිද්‍යායත්වේ වාසයසි විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධහා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරෝධ්‍යන්ති කියන දුක්ඛ නිරෝධාර සත්‍ය. අන්නේකට යන මාර්ගය තමයි මාර්ග සත්‍ය විදියට ආරසිංහ මාර්ගය තියෙන්නේ. එතකොට මේක තේරුම් ගත්තනම්, එකක් තේරුම් ගත්තනම් හතරම තේරුම් ගත්ත වෙනවා. ගවම්පති කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්තනිකායේ සත්‍ය සංයුත්තේ. ඒක කියනවා මේ චතුරාර්ය සත්‍යයෙන් එකක් තේරුම් ගත්තු ගම මනිට එක තේරුම් ගත්ත වෙනවා කියලා. මේ හතරම එකිනෙකට සම්බන්ධයි. හැබැයි මේක තේරුම් ගන්න ඕන අපට ඕන විදිහට නෙවෙයි. යතහා බුද්ධේන දේසිත, බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට තේරුම් ගන්න ඕන අපි. අපට කැමති විදිහට ඩෙෆිනිෂන් දීලා ගිහිලා හරියන්නේ නැහැ මේක. එතකොට එතෙන්දී අපට මේ පෙළදහම කල්යාණ මිත්‍රයෙක් වගේ පිහිට වෙනවා. මෙන්න මේ ආශ්‍රයෙන් තමයි අපි හොයාගෙන යන්නට ඕන මේකේ තේරුම. ඒ තේරුම තෝයා ගත්තනම් එපමණට ඔහුට මේ සත්‍ය ගැන සද්ධාතේ තථාගතස්ස බෝධින් කියපු විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව පිහිටනවා. ශ්‍රද්ධාව පිහිටනවා කියන්නේ දුකෙන් නිදහස් වෙන නම් මෙච්චරයි කරන් තියෙන නිසා පුළුවන් උපරිමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන්න ඕන කියන හැඟීමක් එනවා. ඒ නිසා ඔහුට ලැබිච්ච ලස්සන ප්‍රතිපදාව තමයි ඔහුට මේක තේරිච්ච පමණට ඔහුගේ ජීවිතයේ පිපෙන මල් අටක් තමයි, ලයිට්ස් අටක් තමයි ආරසිංහ මාර්ගය කියලා කියන්නේ. ඔහු වචන කතා කරනකොට සම්මා වාචා, ජීවනෝපායයක් කරනව නම් සම්මා ආජීවය, උත්සාහයක් කරනව නම් සම්මා වායාමය, සංකල්පනාවක් වෙනව නම් සම්මා සංකප්ප, හිත සමාධිමත් කරනව නම් සම්මා සතිය, හිත සමාධිමත් වෙනව නම් සම්මා සමාධිය, ඔහු කයින් කටයුත්ත කරනව නම් සම්මා කම්මන්ත, මේ ආදී හැම අංගයකටම ඔහු දැන් අර රේල් පීලි දෙක උඩ තිබ්බ කෝචි පෙට්ටිය වගේ ඔහු ලස්සනට ඔහු උජුකෝනාම සෝමග්ගෝ අභයානාම සාදිසා කියපු විදියට මෙන්න මේ ඍජු මාවතෙහි නිර්භය වූ මාවත තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අංගය බවට පත් වෙනවා. ඔහු දන්නව ඔහු මොනව කළත් ඔහුට සැනසීමක් ලබන්න තියෙනවා නම් මෙන්න මේ සැනසීම ලබන්න තියෙන්නේ එකම මාවත මේකයි කියලා. එතකොට මේ අරසිංහ මාර්ගයේ කුමන අංගයේ ගියත් නිතරම අංග තුනක් එකට යන්නට ඕන. ඒ මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨි කියන්නේ මෙන්න මේ දුක්ඛ ආදී සත්‍ය ගැන සුතමේ ඥානෙ දැක්ම තියෙනට ඕන. සම්මා වායාමයේ කියන්නේ කුමක් කළත් අකුසලයෙන් මිදෙන්නත් කුසල් කරන්නත් අනවරත වූ උත්සාහයක් කැපවීමක් ඔහුගේ ජීවිතය තුළ තියෙනවා. සම්මා සතිය කියන්නේ මේ තමන්ගේ සිහිය නිතරම තමන් ආරක්ෂා කරගන්නවා. එතෙන්දී සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා කාරණා දෙකක් තියෙනවා. මේක තමයි බුදුදහමේ තියෙන වටිනාම ස්ථානය. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව. මේක හොඳට තේරුම් ගන්න ඕන අපි. සතිපට්ඨානය කියන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මෙන්න මේ හතර තුළ වර්තමාන හිත තියාගෙන ඉන්න එක. ආස්වාස ප්‍රස්වාසයට වෙන්න පුළුවන්, සතර ඉරියව්වට වෙන්න පුළුවන්, තමන් කරන කටයුතු වලට වෙන්න පුළුවන්, සතර මහා භූත රූප වලට වෙන්න පුළුවන්, දෙතිස් ගුණපේට වෙන්න පුළුවන්, නව ජීවිතයකට වෙන්න පුළුවන්. ඒ වර්තමානයේ තුල දැන් මේක හැදලා තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝත් එක්ක. නැත්තම් මගේ හුස්ම ගන්නවා පිට කරනවා වර්තමානයේ තුල දැන් මේ ඉන්නවා. එතකොට මේ වර්තමානයේ ඉන්නවයි කියලා කිව්වට ඇත්තටම සතර මහා භූත රූප බැලුවත් ඒක සමත භාවනාවක් විතරයි. මේ සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බැලුවට වර්තමානයේ තුල කිසි දවසක මේක පිරිසින් දැනගන්න බෑ. මේක මුලදී විසිරලා තියෙන හිත එකඟ කිරීමේ ටෙක්නික් එකක් විතරයි. ගැඹුරට යනකොට මේ සතර මහා භූත රූප නිරුද්ධ වෙච්ච මොහොතකයි තියෙන්නේ කියලා සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා විදර්ශනා කරනවා. එතකොට වර්තමානයේ තුල හිත තියෙන එක සතිපට්ඨානය. එතෙන්න හිත තියෙන එකට කියනවා ආයෝහන ලක්ෂණ කියලා. හරියට අල්ල ගන්නවා. ගොයන් කපන කෙනෙක් එකතකින් ගොයන්ට කතර අල්ල ගන්නවා වගේ. ඒකට කියන සතිපට්ඨානය කියලා. ඒක අතින් අල්ලන ගමන් අනිත් පැත්තෙන් ඡේදන ලක්ෂණ කියලා එකක් තියෙනවා. ඒකට තමයි සතිපට්ඨාන භාවනා කියන්නේ. මේ සතර මහා භූත රූපෙට හිත තියලා හිත සමාධිමත් කළා. මේකට හේතුනේ එක නිරුද්ධ වෙලා තියෙන කැලේ පැත්තේ නෝනින් බලනවා. බලනකොට මේ පැත්තෙන් රිලීස් වෙනවා. සොඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සෝ කියන්නේ මේකයි. මේ ලෝකය සම්පූර්ණයෙන්ම නිරුද්ධච ලෝකයක්. දැන් මේ මනෝවිඥාණයෙන් ගන්න අවස්ථාවක් කියලා දකිනවා. දකිනකොට අසුබේ වඩන්නවත්, ධාතු මනසිකාරය වඩන්නවත්, මෛත්‍රී වඩන්නවත් කෙනෙක් දෙයක් පුද්ගලයෙක් බාහිර ඉතුරුවෙනවත් නැහැ. මේක බාහිරින් දකිනවත් එක්කම ඒක දකින අභ්‍යන්තර නාමයන්තියත් බලනවා. මේකටයි කියන්නේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාච එත්තේ සාචිද්දතේ ජටං කියන මේකයි. නාම රූප දෙකම ඉතිරි නැතුවම නිරුද්ධ වීමත් පටිගය නැත්තං ස්පර්ශාන්තයෙන් නිරුද්ධ වීම මේ කිය. අපේ ඇහැට රූපයක් දැක්කහම ඒක එතනම නිරුද්ධ වෙලා තියෙනවා. හැබැයි අපේ අවිද්‍යාව ඒක පිළිගන්න සූදානම් නැහැ. දැකපුවහු දේවල් ඔක්කොම ෆයිල් විදියට එහෙම ඔළුවේ තියාගෙන ඉන්නේ. අපි ස්පර්ශ සමුදයන් දෙන්නේ අපට නිරුද්ධ වෙලා නැහැ. වැරදි අත්තම අපි මිය ගිහිපු අයවත් නිරුද්ධ වෙලා නැහැ අපේ ලෝකේ. ඒවලන් ඔක්කොම තාම ඉන්නවා. ඔක්කොම ෆයිල් ටික ඩිලීට් වෙලා නැහැ. ඔක්කොම මිනිමයිස් කරගෙන ඉන්නවා. රාත්‍රී නිින්දට ගියාට පස්සේ ඔන්න ඔක්කොම කට්ටිය ඉස්සරහට එනවා. මිය ගිහිපු ආච්චිත් එනවා. ගෙදර කඩපු ගෙදරත් ඔක්කොම තියෙනවා. කඩපු පන්සලයි ඔක්කොම අර පරණ විදියටමයි ඔක්කොම ටික පේන්න ගන්නවා. පේන්නේ කොහොමද? මේ අවිද්‍යා සාගතව තාමර ස්පර්ශ සමුදයන් තියෙන. ඒනින්දෙදී අපට මතක් වෙන්නේ මේ ජීවිත කාලේ දැකපු මේ මොලේ පාදක කරගෙන මතකයේ තියෙන ටික විතරයි ඒ සීනේ දෙන්නේ. හැබැයි මරණාසන්න මොහොත කියන්නේ කොහොමද? මරණාසන්න මොහොත කියන්නේ කල්ප ගානකේ ඔක්කොම එකලා ඉන්න එකට තියලා පෙන්නනො. පෙන්නන්නේ රූපයේ තාමත් තියෙන දෙයක් විදියට. කර්ම, කර්ම නිමිති ආදි වශයෙන් පේනවා. ඒ අතීත අරමුණ ඊළඟ භවයේ තීරණය කරන්න සාධක වෙන්න පුළුවන්. කුසලයක් වෙන්න පුළුවන්, අකුසලයක් වෙන්න පුළුවන්. එතකොට අපි දිගින් දිගටම මනස පුහුණු කරවතින් කොහොමද මෙන්න මේකේ Nirodhe දකින්න? අපි අඛණ්ඩව මේක පුහුණු කරමින් හිටියොත් අපේ මනසට රූපයක් එන හැම වෙලාවෙම අපි දකිනවා මේක Nirodhe එකක්. මනෝවිඥාණයෙන් ගන්නෙ ඒ මනස තත්ත විපස්සදී කිය විදිහට එතනම හටගෙන Nirodhe නැක්ල දකින්නක අඛණ්ඩවම කරගෙන හිටියොත් මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේ අපට ඒ පේන රූපේ Nirodhe වෙච්ච බව දකිනවා. ඒ Nirodhe වෙච්ච රූපයක් මනෝවිඥාණයෙන් දකින්න කියලා දකිනවා. ඒ දකින මනෝවිඥාණයක් දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකත් මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජිතේ මනෝවිඥාන කියන අවස්ථාවයි. මේ ස්කන්ධ හතරකින් ගනුදෙනු කරන අවස්ථාවක් කියලා ඒකත් දැකලා ඒකෙත් Nirodhe ඒ මොහොතේ දැක්කොත් මොකද වෙන්නේ? ඔහුගේ මරණයත් ඔහුගේ දුකේ නිදහස් වීමත් ඔහුගේ පිරිනිවීමත් සියල්ලක් මේක මොහොතේ සිද්ධ වෙනවා. ඒකට කියන්නේ සමසීසී කියලා. මරණාසන්න මොහොතේ මේ යථාර්ථය තේරුම් ගන්න එකට කියනවා සමසීසී කියලා. මොකද ඊළඟ තැනට විඥානට්ටිතියක් වෙන තැනක් නැහැ. දන්න ඔක්කොම Nirodhe වෙච්ච ටිකක් දැන් මේ දකිමින් ඉන්නේ කියලා. ඒක මරණාසන්නට එන එකක් විතරක් නෙවෙයි. මේ මොහොතේම අපේ ජීවිතයේ සමස්ත ආධ්‍යාත්මික දිනුව කියලා කියන්නේ සමස්ත දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ උපරිම ලෙස වර්තමාන හිත තියාගෙන පේන හැම රූපයකම Nirodhe දකිමින් ඒ දකින මනසත් මේ මොහොතේ හටගෙන Nirodhe වීම දකින්නේ. මේකේ රිසල්ට් එක තමයි කියන්නේ දිත්තේ දිට්ටමත්තම් සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියන්නේ මේක. මේකම තමයි කියන්නේ අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණා කියනත් මේකයි. තමන්ම තමන්ට පිළිසරණ කරගෙන ඉන්නේ කියන්නේ මේකයි. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා කියනත් මේකයි. මෙන්න මේ ධර්මයේම මේ යථාර්ථයම පිළිසරණක් කරගෙන ඉන්නේ කියන්නේ මේකයි. අන්න එහෙම පිළිසරණක් කරගත්තු ඒ හිත නැතන් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතකා සම්මා පනිතං චිත්තං සේය සෝනං තතෝ කරේ කියන්නේ මේක. අන්න ඒ තමන්ගේ හිත කළ දෙන යහපත තමන්ගේ අම්මටවත් තාත්තටවත් වෙනත් කෙනෙකුටවත් කළ දෙන්න බැරි තරම් යහපතක් මේ මනාව පිහිටුවාගත්තු සිත විසින් තමන්ට තියෙන සකල විද දුක් සමුදායෙන් නිදහස් වෙන්නට තමට උපකාරවත් වෙනවා. අනේ සඳහා අප්‍රමාදේන සම්පාදේතය කියලා තමයි බුදුහාමර දේශනා කළේ. අප්‍රමාදේව කටයුතු කරන්න කියලා අපට මේ ලැබිච්ච අනගිතම අවස්ථාවක් අපට මේ තියෙනවා. අපේ කර්මෙන් ලබා දෙන්න පුළුවන් සියලුම වරප්‍රසාද ටික උපරිම ලබා දීලා ඒ උපන් රටේ ලෝක ගෝලයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවලා ගෙනල්ලා දීලා සියලුම දේවල් එක තැනකට අපට ගෙනල්ලා දීලා තියෙනවා. සියලු පහසුකම් සියලුම දේවල් නිදහස විවේකයේ කල්යාණ මිත්‍රාශ්‍රයේ සියල්ලක්ම අපට එක තැනකට ගොනු වෙච්ච අවස්ථාව. අනිත් අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ. මේ දහම තුල යනකොට ප්‍රධාන වශයෙන් දේ තමයි මේ ස්කන්ධ පංචකයේ පංචස්කන්ධයත් චතුරාර්ය සත්‍යයත් පටිච්චසමුප්පාදයත් මේ තුනම එකම තැනින් අපට මුණගැහෙන්නට ඕන. දුක්ඛ සත්‍ය තේරුම් ගන්නකොට පංචස්කන්ධය තේරුම් ගත වෙනවා. සමුදය සත්‍ය තේරුම් ගත කියන්නේ පටිච්චසමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක තේරුම් ගත වෙනවා. නිරෝධ සත්‍ය තේරුම් ගත්තා කියන්නේ අර අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටම තේරුම් ගත වෙනවා. මාර්ග සත්‍ය තේරුම් ගත කියලා කියන්නේ ආරසිංහ මාර්ගයේ සමති දර්ශන, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග ආදී සත්‍යස් බෝධිපාසික ධර්මම තේරුම් ගත වෙනවා. එතකොට යම් කිසි දැනක පරිඤ්ඤයයන් කියලා තියෙනවා නම් ඒ කියන්නේ දුක්ඛ සත්‍යයි. යම් කිසි දැනක භාවේතබ්බං කියලා තියෙනවා නම් ඒ කියන්නේ මාර්ග සත්‍යයි. යම් කිසි දැනක පහතබ්බං කියලා තියෙනවා නම් ඒ පහතබ්බං කියලා කියන්නේ සමුදය සත්‍යයි. යම් කිසි තැනක සච්චිකාතබ්බං කියලා තියෙනවා නම් ඒ කියන්නේ නිරෝධ සත්‍යයි. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම් දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්නට ඕන. සමුදය සත්‍යං පහතබ්බං සමුදය සත්‍ය නම් වූ දුක නැත්තං තෘෂ්ණාව අවිද්‍යාව ප්‍රහාණය කරන්නට ඕන. නිරෝධ සත්‍යං සච්චිකාතබ්බං දුක්ඛ නිරෝධේ නම් වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට ඕන. මග සත්‍යං භාවේතබ්බං මාර්ග සත්‍ය වරන්ට ඕන. එනිසා අභිඤ්ඤා සූත්‍රයේ සඳහන් කරනවා අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් දැනගත යුතු නම් ඒ දුක්ඛ සත්‍ය ඒ තමයි පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධ තේරුම් ගැනීම. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තමගේ නුවණින් ප්‍රහාණය කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අවිජ්ජාච භව තණ්හාද. අවිද්‍යාවත් භව තණ්හාව. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා. නුවණින් සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා. ඒ මොකද්ද? විඥාත විමුක්තියච. විඥාච විමුක්තියච විද්‍යා විමුක්ති දෙක. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා තම විශිෂ්ටම නුවණින් යමක් වඩන්න තියෙනවා නම් මොකද කරන්න තියෙන්නේ? සමතෝච විපස්සනාච සමති විදර්ශනා දෙක. අපේ ජීවිතයේ සම්පූර්ණ ආධ්‍යාත්ම ජීවිතය කියන්නේ සමත විදර්ශනා දෙකට දවසට කොච්චර කාලයක් කැප කරනවද? නැත්නම් මෛත්‍රී භාවනාවටත් සතිපට්ඨානයටත් දවසට කොච්චර කාලයක් කැප කරනවද? ඒක සමානයි සතුටෙන් ඉන්න වෙලාවම. ඒ නිසා අපි අපට ආදරේ නම් අපි සතුටෙන් ඉන්නට ඕන. අප සතුටෙන් ඉන්න තියෙන ඉහළම ක්‍රමවේදය තමයි සමත විදර්ශනා දෙක. නැත්තම් මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානය තුල තිනීම. ඒ ඉන්න ඉන්න බාහිර ලෝකයේ අයගෙන් තියෙන දුක ටිකෙන් ටික තමන්ට අඩු වෙනවා. සබ්බම් පරවසන් දුක්ඛං. බාහිර මත යපිලා තියෙන සීලම දේවල් දුකට හේතු වෙනවා. සබ්බං අත්තවසන් සුඛං. තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන් දේවල් ටික විතරයි සැප පිණිස හේතු වෙන්නේ. ඊය තමයි සමති දසනා දෙක ආරසිංහ මාර්ගය. ඉතින් මේක තමයි අද අපි මූලික වශයෙන් බුදුදහමෙහි මූලික හරපද්‍ය දෙයට කරුණු ටිකක් අපි වෙලාවෙ හැටියට මේ අපි සාකච්ඡා කරේ. ඉතින් ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න පුළුවන්. මේකම තමයි ඇත්තේ. මිතාම අපිට පැහැදිලි වෙනවා. පැහැදිලි වෙන විතරක් නෙවෙයි අනිත් දේ තමයි අපිට ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා අපිට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා. මේක අපේ ජීවිතලින් බැහැර දෙයක් නෙවෙයි මේක. ජීවිතයයි හුස්ම ගැනීමයි කියන්නේ එකක් වගේ ධර්මයයි ජීවිතයයි කියන එකක් වෙන්නට ඕන. අන්න එතෙන්ට විශ්වාසය ඇතිවීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේම. අපට මේක දෛනික ජීවිතයේ ප්‍රතිඵල ලබන මට්ටමට අපට පුහුණු කරන්න පුළුවන් කියන විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට අපි ඉන්නේ කොතනද කියන එක අදාළ නැහැ අපට. අපි ඉන්නේ බුදුමැදිර වෙන්න පුළුවන්, එළියේ වැඩක් කරන වෙලාව වෙන්න පුළුවන්, වාහනේ යන වෙලාව වෙන්න පුළුවන්, කොලෙජ් එකේ ඉන්න වෙලාව පුළුවන්, බාත්รูම් එකේ ඉන්න වෙලාව වෙන්න පුළුවන්. කොතන හිටියත් ඒ හැම තැනක්ම අපට භාවනා මධ්‍යස්ථානයක්, භාවනා ඉරියව්වක්, භාවනා කුටියක්, භාවනා ආසනයක් වෙනවා අපිට. අවශ්‍ය වෙන්නේ අපේ දර්ශනය විතරයි. අපිට ඒක අතකින් දැක්මක් තියෙන්නට ඕන. මෙන්න මෙතෙන්ට අපි යන්නේ. ඒ දහම, ඒ දැක්මට ළඟා වෙන තියෙන මාවත තමයි මේ වර්තමාන මොහොතේ සිහියෙන් ඉඳීම, සතිපට්ඨානය තුල ඉඳීම, මයින්ඩ්ෆුල්නස් එක. ඒකේ උපරිම ප්‍රැක්ටිස් එක තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. අපේ ජීවිතේ ලබන්න පුළුවන් උපරිම වටිනාකම තමයි අපේ හුස්මට සතිමත් බව එකතු කිරීම නම් වූ ආනාපාන සති භාවනාව. ඔයිට වඩා වටිනාකම ජීවිතේ ලබා දෙන දෙයක් නැහැ. මේ ආනාපාන සතියෙන් අපි හිත සමාධිමත් කළා කියලා කියන්නේ ධර්මයේ තාම පැහැදිලිව දැක් වෙනවා. නීවරණ අඩුණා කියලා කියන්නේ මේ මුළු කාම ලෝකෙම තියෙන සියලුම සම්පත් පසු කළ ගියා වෙනවා. සතර අපාය, මනුස්ස ලෝකයේ, දිවි ලෝක 6 කියන ස්ථාන 6ෙම තියෙන සැපත පසු කළ ගියා වෙනවා. නීවරණ දුරු කරමින් ප්‍රථම ධ්‍යානට ගියා කියලා කියන්නේ එතෙන්ට යනකම් අපට මේ වසවර්ති මාරය ඇතුළු කවුරුවත් කරදර කරන්නේ නැහැ අපට. අපට කරදර කරන්නේ ප්‍රධානත්ම කෙනා මාරයා. එයා අපට කරදර කරන්නේ අපි දැන් කරන ඒවට කිසිම එකට අපට කරදර කරන්නේ අපිට. එයා නිතරම ආශිර්වාද කරනවා දැන් කරන ඒවට. ඇයි අපි කාම ලෝකෙට අදාළ දේවල් ටික මේ කරන්නේ? යා ධනයාගේ පාලනේ ඉන්නේ කියලා. හැබැයි යම් කිසි වෙලාවක යාගේ වපසරිය යාගේ සීමා පසු කළ යනත් එක්කම යා කම්පා වෙනවා, අපට අභියෝග කරනවා. ඒ තමයි කාම ලෝකී ඉක්මවල ප්‍රථම අධ්‍යානට යන අවස්ථාව. මාරේ අපිත් එක සරණට එන්න යන වෙලාවේදී එතකම් කිසියම් ගැටලුවක් නැහැ. යා පසු කළ යන හදනවත් එක්කම යා අභියෝග කරනවා, කරදර කරනවා. ඒ නිසා ප්‍රථම ධානය ලැබුවා කියලා කියන්නේ මාරයාගේ ඇස අන්ධ කරා කියලා කියනවා. මාරයාගේ ඇසට වැලි ගැසුවා කියලා කියනවා. කාම භූමිය ඉක්මවල යන අවස්ථාව. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයට යන අවස්ථාව. මෙන්න මේ අවස්ථාව පසු කරලා ගියා කියන්නේ මේ මුළු කාම ලෝකෙම ලබන සතුටට වඩා ඉහළ සතුටක් විඳ කෙනෙක් වෙනවා. අන්න එතෙන්ට හිත තියාගත්තු කෙනා හරියට රාජභෝජනයක් අනුභව කරනා වගේ එයින් පල්ලෙහා තියෙන සියලුම සැප සම්පත්ට ටික මනුස්ස ලෝකයේහි සක්විති රජකමත්, දිව්‍ය ලෝකයේහි සක්‍ර දේවේන්ද්‍ර පදවිය ඇතුළු මේ මුළු කාම ලෝකයේම තියෙන සම්පත් එක හරියට හිඟන්නේ අනුභව කරන හිඟන්නේ ගිය ආහාරයක් වගේ. ධර්මයේ සඳහන් වෙන කාරණාව කොමෝ? රාජභෝජනේ කියන්නේ මෙන්න මේ කාම ලෝකේ ඉක්මවල යන්න හදන ඊළඟ සුවෙන් ටික. ධාන, අවිඤ්ඤා, මාර්ගඵල, නිවන ආදී කාරණා. ඒ නිසා අපි උත්සාහ කරමු, අපිට බැරි නෑ. ප්‍රශ්නෙම තියෙනවා නම් දැන් ස්පහින කරන අවස්ථාව තුනේදී පොඩ්ඩක් අඳුර ගැඹුරින් විස්තර කරොත් නිෂ්කම්මන ප්‍රාණේ තදංග ප්‍රාණේ සුච්චේද. දැන් මෙහෙම අපි දැන් දානමය පින්කම් වලින් දාන දෙනකොට තදංග වශයෙන් ටික අපි දුරු කරන්නේ. ලෝභය, ද්වේෂය දෙක අපි අර ඕලාරිකම ගති අඩු වෙනවා දාන දෙන අවස්ථාවේදී. සීලයේදී අපි තවත් ටිකක් අඩු වෙනවා. ඒක නිෂ්කම්මණයට ආසන්න මට්ටමකට එනවා. ඊළඟට සමත භාවනාවෙන් කරන්නේ සම්පූර්ණ විස්කම්බන වශයෙන් කාලයකට නීවරණ යටපත් කිරීම. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සම්පූර්ණම දුරු කිරීම මිනිසෙ වශයෙන්ම විදර්ශනා වශයෙන් කරන ප්‍රහාණය. එතකොට මුලදී දාන සීල දෙකෙන් මූලික ඕලාර ගතිය, තදංග ගතිය අඩු කරනවා. සමතෙන් විස්කම්බන ගතිය අඩු කරනවා. ඊළඟට විදර්ශනාවෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කරනවා. උදාහරණයක් මෙහෙම ගත්තොත් අපි දැන් අපි සාමාන්‍යයෙන් දානේ පූජා කරනෝනේ. අපේ ගෙදර ඉනාමට තාත්තට වෙන්න පුළුවන්, පන්සලේ ලොකු හාඳුරන්ට වෙනත් කෙනෙකුට දෙයක් දෙන වෙලාවේ අපි අර ලොකු ලෝභ ගතිය අඩුයි. ලොකුවට තියෙන ලෝභ ගතිය අඩුයි. අපේ හිතේ ගෑයගෙන අමනාපයකුත් නැහැ ඒ වෙලාවේ. හිතේ යම් කිසි කරුණාවකින්නේ දෙන්නේ අපි. අපි දුප්පත් ඉගෙන මිනිසෙකුට දුන්නත් දෙන වෙලාවේදී අපිට ඒ ගැන ලෝභයක් නැහැ. අපි බොහොම හිත සතුටින් ඒක දෙන්නේ නේ. ලෝභයේ දේශ අඩු කරගෙන දෙන්නේ. එතකොට තදංග වශයෙන් මේ අඩු කරන විදිය. ඊට පස්සේ අපි පංචශීල රකින්නකොට පංචශීල රැකීමත් අබේ දාන දීමක් කියලා කියන්නේ. ඊ අවස්ථාවේදී අපි දැඩි ලෝභ ගතිය නැහැ. ලෝභයේ තිබුණට සොරකම් කරන මට්ටමට, කාමර දහයසිරන මට්ටමට අපිට ලෝභය යන්නේ බොරු කියන මට්ටමට යන්නේ. ඊට පස්සේ දේශයත් අපට කේලම් කියන මට්ටමට, ප්‍රාණඝාතයේ මට්ටමට යන්නේ නැහැ. ඊළඟට අපි එහෙම ඉනකොට ටිකෙන් ටික අපි බුදු ගුණ ආදී භාවනා කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ මේ ආදී කළා. ඒත් එක්ක අපට අර ධාන මට්ටමට නාවත් උපචාර මට්ටමේ කෙලෙස් හුඟාවක් යටපත් වෙනවා. අර රාග දේශ හුඟාවක් මඩු වෙනවා. එහෙම ඉඳලා අපි ආනාපාන සතියට එනවා. සෝ සතෝ වංශ සති සතෝ පස්සේ ආදි වශයෙන් ටිකින් ටික දිනු වෙනකොට ඒ අරමුණේම අපි විතක්ක විචාර පීති සුඛ ආදී මේ ධානාංගත් එක්කම අපි ටිකෙන් ටික මනසින් හුරු වෙනවා. එහෙම හිත සමාධියමත් ඉන්නකොට අපි බලනවා මේ රූපයත් නිරුද්ධ වෙලා තියෙන්නේ. අපට මතක් වෙන ඕනම රූපයක් අපි gedara amataata වෙන්න පුළුවන්, වෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම රූප නිරුද්ධ වෙලා තියෙන්නේ. රූපේ නිරුද්ධය කියලා බලනවා. මේ මනසත් විඥානයත් මනෝවිඥානයත් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අර බාහිර රූපිනුත් නිදහස් වෙනවා. විදර්ශනාවත් එක්ක මේ නාමයන් තේනොත් නැත්නම් විඥානේ පැත්තෙනොත් මේ පැත්තෙනොත් ටිකෙන් ටික නිදහසල මේ ගමන යනවා. මේක තමයි ටිකෙන් ටික ක්‍රමානුකූල යන මාර්ගය. දානෙන් ටිකක් අඩු කරනවා, සීලෙන් තව ටිකක් අඩු කරනවා, සමත භාවනෙන් තවත් කෙලෙස් යටපත් කරනවා. ඊට පස්සේ විදර්ශනාවෙන් අර අවිද්‍යාව දුර වෙන මට්ටමට යනවා. එතකොට මෙන්න මේකට ටික ටික කාලය වැඩි කරගන්න එක තමයි තියෙන්නේ. අවසාන වශයෙන් ගත්තොත් අපි ඕන වෙලාවක දානෙ දෙන්න බලාගෙන ඉන්න දානෙ අමුතුවෙන් ප්‍රැක්ටිස් කරන්න දෙයක් නැහැ. එතෙම අපි මේ මට්ටමට එද්දී අපේ ළඟ ඒ කුසලතාවය කොහොමද තියෙනවා. පංචශීලයක් රකින්න මට්ටමේ අපි ඉන්නවා. අපිට ඊළඟට තියෙන්නේ සමති දර්ශනා දෙක තුළට කාලය වැඩි කරගන්න. අන්තිම වශයෙන් අවසාන වශයෙන් ගන්න තියෙන හැම සිතුවිල්ලක්ම කියලා කියන්නේ ස්කන්ධ පංචකයක්. ඒක ඇති වෙනවා නැති වෙනවා කියලා මේ පංචස්කන්ධයේ සමුදේය බලන්න ඇති. කුමන දෙයක් මතක් වුණත්, කුමන සිතුවිල්ලක් ආවත්, ඒ කියන්නේ ස්කන්ධ පංචකයක් නැත්නම් ස්කන්ධ හතරක් විදිහට ඕනම් ගන්නත් පුළුවන්. ඒක හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මේක තමයි කාලයක් ඇද්දී අපේ හොබි එක බවට පත් වෙන්නේ. මේකෙන් සතුට ලබන්න අපට අර අපි සාමාන්‍ය ලැබූ සතුට දේවල් ටිකෙන් ටික අඩු වෙලා මෙතෙන්ටම කාලේ වැඩි වෙනවා. ඊට පස්සේ S2 පියාගෙන වැඩි වෙලක් ඉන්න අපි උත්සාහ කරනවා. ඒකට අපි කාටවත් පේන කරන දෙයක් නෙවෙයි. පුළුවන් තරම් නිශ්ශබ්දව නිහඬ තැනකින්දගෙනම කරනවා මේක. දැන් මේ මට්ටමට එනකොට අපි කිසිම දෙයක් කල්ලා කියලා පෙන්නලා බාහිරින් තෘප්තියක් ලබන්නේ නෙවෙයි දැන් මේ යන්නේ. දැන් මෙතෙන්ට එනකොට අපට බාහිරට අප කිසිම දෙයකින් අපි ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. බාහිර කිසිම කෙනෙකුට අපට සතුටක් දෙන්න පුළුවන්. නමුත් මේ සතුට මට්ටමට එන්න කාටවත් මුළු ලෝකෙම ගෙනල්ලා ඔප්පුවකින් ආ ඔයාගේ නමට දෙනවා කියලා දුන්නත් අපි ඒක ගන්න පුළුවන්. අරගෙන පින්කම් කරන්න හරි ලෝකෙට නිදහස දෙන්න හරි කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ සතුට ඊට වඩා වැඩි දෙයක්. තමන් ඒ මත යැපෙන්නේ නැහැ බාහිර දෙයක් මත. තමන්ගේ සතුට මේ තමන්ගේ ලෝකේ වඩපත්. එහෙනම් හොඳයි අපි මෙතනින් අතර කරමු. අදත් අපි සතුටෙන් මෛත්‍රියෙන් දහමට ලැබිව ඉතින් ඔබ වහන්සේලා දුර බැහැර ඉඳලා මේ ඇවිල්ලා ඉතින් ඔබ වහන්සේලා වෙනුවෙන්ම තමයි මේ අපි හැමදේම මේ කරන්නේ. ඔබ වහන්සේලාගේ කැපවීමට දහමට කැමති බවට ගරු කිරීමක් වශයෙන් ඉතින් අපටත් බොහොම සතුටක්. අපි මේ දහම කියනවා කියන්නේ අපි දහමේ පුහුණු කරන වෙලාව ඇත්තෙම. ඉතින් මේක ඔබ වහන්සේලාට වඩා යහපතක් වෙන මට ඔබ වහන්සේලා නිසා මටත් කුසලයක් කරගන්න මේක අවස්ථාවක් වෙනවා. ඉතින් අපි දෙපැත්තටම යහපතක් වෙනවා. ඉතින් අපි මේව පටිගත කළා අනාගතේ තවත් පිළිසකටත් මේව අහන්න දෙනවා. ඉතින් තවත් මේව වටිනාකම වැඩි වෙනවා. ඉතින් මේ සියලු පින්කම් වලින් සිදු කරගත්තා වූ කුසල් අප නවින් මියගේ ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල බලයෙන් ඔබ අප හැම දිනාටම ඊතාම ඉක්මන් භවයකදී සියලු කෙලෙස් දුරු කළා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නට නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නටම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛපත්තාච නින්දුක්ඛා භයම්පත්තාච නිබ්බයා සෝකපත්තාච නිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.